සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අත්ථ දීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණ අනඤ්ඤ සරණ ධම්ම දීපා ධම්ම සරණ අනඤ්ඤ සරණ කතංච භික්ඛවේ භික්ඛූ අත්ථ දීපෝ හෝති අත්ථ සරණෝ අනඤ්ඤ සරණෝ ධම්ම දීපෝ ධම්ම සරණෝ අනඤ්ඤ සරණෝ ඉද භික්ඛවේ භික්ඛූ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිඤ්ඤා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිඤ්ඤා දෝමනස්සං ඒවං කෝ භික්ඛවේ භික්ඛු අත්ථ දීපෝ හෝති අත්ථ සරණෝ අනඤ්ඤ සරණෝ ධම්ම දීපෝ ධම්ම සරණෝ අනඤ්ඤ සරණෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක්ම රාජෝත්තමයන් වහන්සේ අවුරුදු 2500කට පෙර දඹදිව් තලයෙහි චාරිකාවක හැසිරෙමින් 20,000ක් භික්ෂූන් වහන්සේ රහත් ඵලයේ පිහිටුවමින් විශාල ජනකාවක් මගඵල නිවන්හි පිහිටුවමින් වදාළ සූත්‍ර දේශනාවක පාඨයක් මාතෘකා පාඨයක් මේ කියවේ. මේ සූත්‍ර දේශනේ හඳුන්වන්නේ චක්‍රවර්ති සිංහනාද සූත්‍රය. දීඝනිකායේ 25 වෙනි සූත්‍රය. ධර්ම ශ්‍රවණයේ භාවනාව. ධර්ම දේශනාව භාවනාවක්. භාවනාවක් නමින් හඳුන්වන්නේ නිවනට පිවිසීමේ දොරටුවක් වන බවයි. නිවන් දොරටු පහක් බුදුසසුනේ තියෙනවා. ඒවා හඳුන්වනවා විමුක්ඛායතන ශීර්ෂ පංචකය කියලා. විමුක්ති කියන්නේ නිවනට නමක්නේ, ආයතන කියන්නේ කාරණයනේ, ශීර්ෂය කියන්නේ දොරටුව නැත්නම් මාතෘකාව. එතන හඳුන්වනවා නිවනට පිවිසීමේ හේතු කරුණු දොරටු පහක් තියෙනවා. පළමුවෙන් බණ ඇසීම, දෙවැන්න බණ දෙසීම, තුන්වැන්න ධර්ම සජ්ජායනාව, හතරවැන්න ධර්ම සම්මර්සණය, හස්වැන්න භාවනාව, සමත විපස්සනා භාවනාව. ධර්ම ශ්‍රවණයේ නිවන් දොරටුවක් වන්නේ භාවනාවක් වැඩනසේ බණ ඇසීමෙන්. ධර්ම දේශනාව නිවන් දොරටුවක් වන්නේ දේශකයන් වහන්සේද භාවනාවක් වැඩනසේ දහම් දෙසීමෙන්. ධර්ම සජ්ජායනාව නිවන් දොරටුවක් වන්නේ භාවනාවක් වැඩනසේ ධර්ම සජ්ජායනා කිරීමෙන්. ධර්ම සම්මර්සණයේ නිවන් දොරටුවක් වන්නේ භාවනාවක් වැඩනසේ ධර්මයේ සම්මර්සණය කිරීමෙන්. සමති උපාසනා භාවනාව ඍජුවම නිවන් දොරටුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශිකයන් වහන්සේ නමකට ධර්මාසනාරෝඪව රැක්ක යුතු ශික්ෂාපද 16ක් දේශනා කළා තියෙනවා. ඒවා කියනවා ශේඛියා ශික්ෂාපද නමි. ශේඛියා 16ක් තියෙනවා. දේශනා කරන වෙලාවේ පිහිටා සිටින්නට ඕනේ. අදිෂ්ඨාන පහක් තියෙනවා. දේශිකයන් වහන්සේ ඒ පහ අදිෂ්ඨාන කරගෙන දේශනා කරන්නට ඕනේ. ඒ කරුණ පහ අදිෂ්ඨාන කරගෙන දේශනා කරන දේශකයන් වහන්සේ අනිවිහෙත නොවේ. වටපිට නොබලා උඩබිම නොබලා හස්තපාද මුඛය කාරණ නොදක්වා සමාදේශන දහම් පදයක් පාසා සිහිනුවන පිහිටුවාගෙන කර්මස්ථාන සීරිසෙන් දහම් දේශනවන් නම් දේශකයන් වහන්සේට ඒක නිවන් දොරටුවක් වෙනවනේ. අපේ සම්බුද්ධ ශාසනයේ ඉතාමත්ම ප්‍රසිද්ධ රහතන් වහන්සේ නමක් ලංකාවේ කියන්නේ මලියදේව මහරහතන් වහන්සේ නමයි. මලියදේව මහරහතන් වහන්සේ උපන්නේ කෑගල්ලේ. පාලියෙන් කියන්නේ කල්ලක ගාම. ඉගෙනගත්තේ මණ්ඩලාරාමී. අද වත්තාරම නමින් හැඳින්වෙන්නේ මණ්ඩලාරාම විහාරයේ ඒ කාලේ ත්‍රිපිටක ධර්ම මධ්‍යස්ථානය. මේ ස්වාමීන් වහන්සේට ඉගෙනගත් ත්‍රිපිටකය. වස් පවාරණ පොය දවසේදී බණ වාරේ පැවරුණේ මේ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ ඉගෙන ගන්න කාලිතර සදාවත් මව් කෙනෙක් පුත්‍ර ස්නේහයෙන් සිව්පස පූජා කරමින් අවුරුදු බොහෝ ගාණක් උපස්ථාන කළ තිබුණා. අද වාගේ පැයක දෙකක දේශනාවක් නෙමෙයි සර්ව රාත්‍රික ධර්ම දේශනාවක්. හැන්දෑවේ 6ට පමණ පටන් ගත්තා පසුදා උදේ තමයි අවසන් වෙන්නේ දේශනාව. ඉතින් විශාල ජනසන්නිපාතයක් රැස් වුණා ධර්ම ශ්‍රවණයේදී. මේ මලියදේව ස්වාමීන් වහන්සේ සිල්වත් ගුණවත් ප්‍රතුජන ධර්ම කථිකයන් වහන්සේ නමක් වශයෙන් වෙයි ධර්මාසනයේට නැගුණේ. වහන්සේ දේශෝ දහමින් අර මෞතුමිය සමාධි සූපසෙන් සංග්‍රහ කළ සදාවත් උපාසිකා මාතාවද සෝවාන් වුණා. මේ ස්වාමීන් වහන්සේ ධර්මදේශනානුසාරයෙන් නුවණ මෙහෙය වෙලා ඒ ධර්මාසනයේදීම අරිහත්ත්වයට පත් වී වදාළා. ධර්මදේශකයන් වහන්සේට දේශනාවම නිවනට පිවිසීමේ දොරටුවක් වූ හැටි පෙනෙනවා. එවාගෙම මිලිඳු ප්‍රශ්නයේ විසඳු නාගසේන මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරමින් රහත් වුණේ. ඊටත් පෙර බුද්ධ රජාණන් වහන්සේ ජීවමාන කාලේ හේමක කියලා ස්වාමීන් වහන්සේ නමක් ගිලන් ඇඳේ සිටිද්දී 69ක් ආවා සුවදුක් විමසන්නට. ඒ 69ක් ස්වාමීන් වහන්සේලාට මේ ගිලන් ස්වාමීන් වහන්සේ ලෙඩ ඇඳේ වැතිරීගෙනම දහම් දෙසුමක් පැවැත්තුවා. දෙසුමේදී ඒ 69ක් දෙනා රහත් වුණා. තමන් වහන්සේද අරිහත්ත්වයට පත් වුණා. මේන් පැහැදිලි වෙනවා දේශකයන් වහන්සේටද ධර්ම දේශනාව නිවන් දොරටුවක්. ශ්‍රාවක පිරිසටත් එහෙමයි. පින්තුන් අහලා කියනවා ධම්මචක්ක දේශනාව අවසානයේදී අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ අසංකේයයක් පිරිස සෝවාන් වුණා. 18 කෝටියක් බ්‍රහ්මයන් අරිහත්ත්වයට පත් වුණා. මන ඇසීමි. මහා මංගල සූත්‍ර දේශනාවේදී කෝටි ලක්ෂයක් දෙවියන් බ්‍රහ්මයන් රහත් වුණා. අසංකේයයක් විසේ සෝවාන් මගඵල නිවන් ලැබුවා. ඒ වගේම පරාභව සූත්‍රය, චූල රාහුලෝවාද සූත්‍රය, සම්මා පරිබ්බාජනීය සූත්‍රය, කලහ විවාද සූත්‍රය, තුවටක සූත්‍රය, චූල ව්‍යුහ සූත්‍රය, මහා ව්‍යුහ සූත්‍රය, පුරාභේද සූත්‍රය, මහා සමී සූත්‍රය, බුද්ධ වංශ දේශනාව මේ විදිහේ විශේෂ දේශනාවන්හිදී කෝටි ලක්ෂයේ බැගින් රහත් වී තිබෙනවා. අසංකේය අසංකේය බැගින් පිරිස මගඵල නිවන් අවබෝධ කරගෙන තිබෙනවා. මේ වගේම ධර්ම දේශනා තුලින් එක්කෙන දෙන්න 10 දෙනා 20 දෙනා 100 දෙනා 200 300 400 1000 2000 4000 මේ වගේ මගඵල නිවන් ලැබූ පින්නතුන් මෙපමණයි කියලා නැහැ. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවන්ට සවන් දීලා 20 අසංකේය 60 කෝටි 50 ලක්ෂයක් දෙන අමා මහ නිවන් සුව සාදාගෙන තියෙනවා. බණ ඇසීම. බණ ඇසීම නිවන් දොරටුවක් වන්නේ භාවනාවකට යෙදුනා හා සමාන බණ ඇසීම. අට්ටි කත්වා මනසිකත්වා සම්බන් චේතසෝ සමන්නා හරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති. මෙන්න භාවනාවක් වන්නේසේ බණහන ආකාරය. අට්ටි කත්වා ධම්මං සුනාති. කල්ප කෝටි ගණනාවකින්වත් අහන්න නොලැබෙන මේ අති උතුම් බුදුබණ පදය මට මෙලව සැපය, පරලව සුගතිය, ශාන්ත නිවන පිණිස අතිශයින්ම උපකාර වෙනවා. එනිසා මේ දුර්ලභ බුදු ධර්මයේ මා ආදරයෙන් ගෞරවයෙන් අසන්නෙමි කියලා අවශ්‍යතාව සිතේ දරාගෙන බණ අසන්නට ඕනේ. මනසිකත් ආදම්මන් සුණාති කියන්නේ කීවෙන දහම් පදයක් ගන්න තමන් සිතින් මෙනෙහි කරන්නට ඕනේ. සිතින් මෙනෙහි කරමින්ම බණ ඇසීම කළ යුතු වෙනවා. සබ්බං චේතසෝ සමන්නා හරිත්වා ධම්මං සුනාති කියන්නේ මුතුවැලක් මැණික්වැලක් අමුණන්නාක් මේ නැත්නම් භාජනයකට කලගෙඩියකට වතුර පුරවන්නාක් මේ එක දහම් පදයක්වත් විඳක්වත් අපතේ යා නොදී සිතට ඇතුළත් කරගනිමින් දහම් ඇසිය යුතුයි. කෝහිත සෝතෝ ධම්මං සුනාති කියන්නේ වටපිට නොබලා උඩබිම නොබලා එහා මෙහා ඇඹරෙන්නේ නැතුව අකක් පයක් සොලවන්නේද නැතුව සමාධිගත වූවාක් මෙන් දේශවන් නමාගෙන දහම් ඇසිය යුතුයි. සැබවින්ම භාවනාවක් නේද? මෙන්න මේ විදිහේ භාවනාවකට යෙදුනහා සමානව බණ ඇසීමෙන් තමයි ඒ බණ ඇසීම නිවන් දොරටුවක් වන්නේ. දැන් මේ අවස්ථාවේදී අප දෙපක්ෂයේ නිවන් දොරටු දෙකයි ඉන්නේ. මේ වේලාවේ හිරෝපාරමී ඇති උතුමන්ට මගඵල නිවන් ලැබෙන්න පුළුවන්. එසේ නැතත් මේ ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණය අප දෙපක්ෂයට කවදා හරි රහත් බෝධි පතනවන්නම් උද්ගටිතඥ පුද්ගලයන් වශයෙන් වසේ බෝධිය පතනවන මලක් පරවෙනවා වැනි අනිත්‍යත්වය දැකීම වශයෙන් ලෝතුරා බුදුබා පතනවන ඒ සරුවඥතා ඥාන ප්‍රතිලාභ වශයෙන් මඟඵල නිවන් අවබෝධයේ තුක නිසිරෙ වෙන. එනිසා මේ ධර්ම ශ්‍රවණය අප දෙපක්ෂයට මෙලව පාරමී පිරීමේ වාසනාව, සාම්ප්‍රදායික ස්වර්ග සම්පත් වාසනාව, පරමාර්ථ වශයෙන් පැතු උතුම් බෝධියෙන් අජරාමර සාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සෝ පිණිස හේතු වාසනා වේවා කියන පැතුමින් යුතුව ධර්ම ශ්‍රවණය කරමි. ඒකම පින්වත් විජේසේකර මෙතිතුමාණන්ගේ වචනින් කියවුන 1952 ඉඳලා වර්ෂයක් පාසා මේ 30 වෙනිදා සන්ධ්‍යාවේ දෙසැම්බර් 30 වෙනිදා ධර්ම දේශනාව, දෙසැම්බර් 31 වෙනිදා මහා සංඝ රත්නයේ වැඩම කරවා සංඝික දානමේ පින්කම්. මේ පියාණන් වහන්සේගේ උපදේශයක්. සැබවින්ම වර්ෂ 40 ගණනාවක් හේලියට පවත්වාගෙන ආව ඒ පින්කම් පෙළ අතරක් නෑර පැවැත්වීම දරුවන්ගේ වැදගත් යුතුකමක්. මේක තමයි ධර්ම දායාදය කියන්නේ. මෝපියන්ගෙන් ලද ධන දානියට වඩා ඒ ධර්මමය ප්‍රතිපත්ති දායාදේ දුන්නනම් ඒක විශාල ලාභයක්. ඉතින් අද අපි ආරාධනා කරමු දේව ආරාධනේ කළා වගේ මේ මෞපිය දෙකල දැන් ස්වර්ගස්ත වෙලා අවුරුදු 8ක් 9ක් වෙනවා. පියාණන්ට අවුරුදු 8ක්, මෑණියන්ට අවුරුදු 9ක්. මේ දෙදෙනා කොතනකාරී සිට මේ දහම් දෙසුමට සවන් දෙත්වා මේ දසම් දහම් ඇසීමෙන් ලැබෙන පුණ්‍ය ලාභය සාදරයෙන් අනුමෝදන් වෙත්වා කියලා අපි ආරාධනා කරමු. ධර්ම දේශනාවේ සඳහා මාතෘකා කළ සූත්‍රය දීඝනිකායේ 25 වෙනි සූත්‍රය චක්‍රවර්ති සිංහනාද සූත්‍රයයි. මේ හඳුන්වනවා චක්කවටික සූත්‍රය කියලා. චක්කවටික මේක දීර්ඝ දේශනාවක්. නමුත් වේලාව ප්‍රමණින් අපට අවශ්‍ය දහම් කොටස් එක මතු කරගන්නට අපි කාලෙකින් කරගන්න. බුදුරජාණන් වහන්සේගේ සිරිතක් තියෙනවා වස්සාන තුම්මාසේ එක්කන් වැඩ සිට සංඝ පිරිස පිරිවරාගෙන ජනපද චාරිකා වැඩි. මේ වඩින ක්‍රම තුනක් තියෙනවා. නව මාසික චාරිකාව, අට මාසික චාරිකාව, සාර මාසික චාරිකාව කියලා. නව මාසික චාරිකාවට වඩන යොදුන් 900ක් තරම් දුර. මාස 9ක්. ඒ කියන්නේ වස් පවාරණ පොයට පසුදා පටන් ගන්න. නැවත ඇසළ පොයට ආසන්න වෙන තුරුම චාරිකාව. එසේ නොහැකිනම් ඒ කියන්නේ සමහර විට වස්තුන් මාසයේ භාවනා නියෝගී ඇතන් ස්වාමින් වහන්සේලාට තවත් මාසයක් එක්තන් සිටියොත් මාර්ගඵල ලැබෙනවා නම් ඒ මාසයත් එතන ඉන්නවා. ඊළඟට ඉල් පොයේ පසු වෙලා චාරිකාවක්. එතකොට මාස 8යි චාරිකාවක්. ඒ සඳහා කාලය ගන්නවා මාස 6ක්. මාස 8ක් ගමනේ මාසාන්ත චාරිකාවට දුර ප්‍රමාණය යොදුන් 600යි. යදුන් 600 චාරිකාවක්. සමහර විට වස්සාන හාර මාසයේ තුල භාවනා කළ සමහර භික්ෂුන් වහන්සේලාට ඊළඟ හාර මාසය තුලයි මාර්ගඵල ලැබෙන්නේ. එහෙමනම් හේමන්ත ඍතුවත් එතනම වැඩි වෙනවා. ගිම්මාන ඍතුවේ මාස 4 පමණක් චාරිකා වඩිනවා. ඒ ගමනට කාලයේ මාස 4යි, දුර ප්‍රමාණය යදුන් 300යි. මෙහෙම යදුන් 900, 600, 300 බැගින් වාර 3කට වඩිනවා. මේ වඩින්නේ මක් නිසාද? ලෝකානුකම්පාවයි. ඒ කියන්නේ දඹදිවතුලේ විශාලයි, ලංකාවට වඩා 63 ගුණයක්. ඒ නානා ප්‍රකාර දුෂ්කර ප්‍රදේශවල සිටින ජනතාවට ඔක්කොටම සවැත් නුවරට හෝ රජගහනුවරට එන්න ලැබෙන්නේ නැහෙනේ. වයෝ වෘද්ධයන් ඉන්නවා, රෝගාතුරයන් ඉන්නවා, උදා අය ඉන්නවා. මේ විදිහට නොයෙක් කරාතිරමේ අයට සමන් වහන්සේ වඩින්නට ඕන පිහිට වෙන්න. ආහසේ ගමන් කරන සඳ මණ්ඩල වගේ. ආහසේ සඳ මණ්ඩල ගමන් කරනකොට මුළු ලෝක ධාතුවටම සඳ කිරණ බෙදා හරිනවා. ඒ වගේ ලෞතර බුදුරජාණන් වහන්සේ සංගරෝණ පිරිවරාගෙන තරු පිරිවරාගත් සඳ මණ්ඩල වගේ ගමක් ගානේ නගරයක් ගානේ වීථියක් ගානේ වඩිනවා. මේ වඩින්නේ දුටු දුටුවන්ට හබන පියා පියවරක් ගානේ දහසක් බැඳි පියල්ලක් දෙමිඳුලේ සබා වඩින්නක් වගේ. ඒ මොකද දුටු කෙනෙහි හිත පහදිනවා. දොහොත් නගා වඳිනවා. දරුවන් සරණ යනවා. බුදුබණ අහනවා. සරණ සීලේ පිහිටෙනවා. ඇතැම් කෙනෙක් පැවිදිද වෙනවා. සමහර අය ධානද ලබනවා. සමහර අය මාර්ගඵල ලබනවා. මේ අතරත දන් වන්දක් පිරිනමා පින් පුරවා ගන්නවා. ගුණ කතනයක් අහලා හිත පහදවා ගන්නවා. සංගරවණ දැකලා සිත පහදවා ගන්නවා. එයින් ඔවුන්ට දිව්‍ය මානුෂාදී ලෞකික සපත් මාර්ගඵල නිවන් සපත් සිද්ධ වෙනවා. මේක නිසා ඒ විදිහේ චාරිකාව වඩින්නේ ලෝකානුකම්පාවෙන්. මේ විදිහේ චාරිකාවක වඩිද්දී මගද රට මාතුල කියන ජනපදයකට පැමිණියා. මාතුල ජනපදය එහෙම පිටින් 100ට 100ක් බෞද්ධයන් ඉන්න ජනපදයක්. බොහොම ශ්‍රද්ධා සම්පන්න මිනිස්සු ඉන්න ප්‍රදේශයක්. ඒ ජනපදයේ සාමන්තව ආරණ්‍ය සේනාසනයක් තිබුණා. එදා බුදුරජාණන් වහන්සේක වැඩියා භික්ෂූන් වහන්සේලා 20000. අද නම් දකින්නත් නැහැනේ 20000ක් භික්ෂූන් වහන්සේලා එක තැන. මුළු ලංකාවේම සංඝයා රැස් කළා 20-30000කට වඩා නෑ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේක ඒකචාරී වේකට හැසිරෙන පිරිස 20000ක් ඉඳලා තියෙන එදා. මොනතරම් වාසනාවන්තද ඒ කාලේ මිනිස්සු මෙතෙ පුරා සිල්ලුතුන් දැක ගන්න ලැබෙන. ඉතින් මේ 20000ක් රහතන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේ සමග මාතල ජනපදයේ ආරණ්‍යයක වැඩිහාම මේ ජනපද වාසීන්ට ආරංචියල හැන්දෑව ගියා බණහන්. අවස බණහලා දැකලා පසුදින දානිට ආරාධනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් පිළිගත්තා. ආරාධනා නැතොත් ජෙපිලිවිලින් පිළිසුnga වඩිනවා. නමුත් ඒ බෞද්ධයෝ සංවිධාන වෙලා දානයක් සදා ආරාධනා කළා. එකමනක් නෙමෙයි ඒ පිරිස මුළු රාත්‍රියම අවදී මණ්ඩපයක් ඉදි කරලා සියලු දෙනාම එක්කාසු වෙලා දාන කටයුතු සූදානම් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ රාත්‍රී කාලයේ විවේක සූයෙන් වැඩේ ඉඳලා අලියම සමාපත්තියෙන් වැඩේ ඉඳලා බුදුවැසින් ලෝබලාව ධාරණ වෙලාවේ එනිය ගියා එදා මේ භික්ෂූන් වහන්සේලා 20000ම රහත් වෙනවා. බෞද්ධයන් අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මඟඵල ලබනවා. දෙවියන් අතරත් ඒ වගේ විශාල පිරිසක් මඟඵල ලබනවා. උන්වහන්සේ සනිටුහන් කරගත්ත දේශනාව. නියමිත වෙලාවට පිරිසුnga වැඩියා ඒ මණ්ඩපයේට. ඉතින් ඒ අවස්ථාවේ සදහවත් පිරිස බොහෝම ගෞරවයෙන් පිළිගෙන පාදවාපිය ප්‍රසදමා වඩා හිඳුවා පවන්සලා දැන් පිළිගන්නවා දම් බෙදා වළඳවා පාත්‍ර දෝවණය කරවා තින් බණ ඇසීමට තැම්පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ සිරිතක් තියෙනවා භුක්තානුමෝදනා දේශනා කිරීම. නමුත් නෑ නැගිට්ටා. ධර්ම දේශනානකට නැගිට්ටා. මේ මිනිස්යන් හිත වික්ෂිප්ත වුණා. අනේ අපට මෙච්චර මහන්සියෙන් දානයක් දෙලා බණපදයක් අහගන්න උනේ නෑනේ. අපේ අත්තරද්දක් වෙන්නේ නැති. අනේ සමාව ගන්න ඕනේ කියලා පස්සෙන් යන්න පටන් ගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ වඩිනවා අපිට කියලා සංඝ රත්නයේ වඩිනවා. ඒ අතර මේ දායකවරු කේලි වෙලා වැඳගෙන යනවා. බුදුරජාණන් වහන්සේ වඩින්නේ මේ අඩුපාඩුවක් නිසා හැම නෙමෙයි. කිරිසට වාඩි වෙන්න ඉඩමදි, ශාලාවේ ඉඩමදි, සංපත් වෙන්න ඉඩමදි. සංපත් නැතුව බණ ඇසුව හිත සමාධි වන්නේ නැහැ. මේ වඩින්නේ මාතුල කියලා ගෘක්ෂේලාට ළඟට. ඒ නංග ඒ ජනපදයේ විශාල වෙල්යායක් තියෙනවා. ඒකට කියන මගදක් ශ්‍රේෂ්ත්‍රය කියලා. වෙල්යායේ මැද්දේ තියෙන විශාල වෘක්ෂයක් මාතුල. ඒක අපේ ලංකාවේ මොන විදිහේ නමක් පාවිච්චි කරනවාද කියලා නැහැ. මාතුල විශාල ප්‍රමාණයක හෙවන දෙනවා. මේ ගහ. ගොවියෝ ගවිතන් කල හෙවනට එන්නේ ගහ ළඟට. ඉතින් මෙතන බොහෝම වටිනවා. හොඳ සීතල උළඟ තියෙනවා, හෙවන තියෙනවා, විශාල පිරිසකට වාඩි වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ වාග්ය සම්පත්‍ය නිසා අහස පුරා සුදු වලාකුළු පිරුණා. දෙවි දේවතාවෝ දහසේ බණ අසන්න ඇවිත් සිටියා. හාත්පසින් මඳ මඳ පවන් සලමින් සනසෙල්ල ඇති වුණා. බුදුරජාණන් වහන්සේ මාතලෝක්ෂේත පිටදී නැගෙනහිර දිග් බලා වාඩි වුණා. සංඝපිරිස පිටුපසින් පේලි පේලි පේලි දේදුන්න කැඩේට වාඩි වුණා 20000ක් සංඝයා. දායක පිරිස ඉදිරිපසින් වැඳ නමස්කාරයෙන් වාඩි වුණා බණහන්. මේක විශාල ධර්ම සමාගමක්. ඒ අවස්ථාවේදී සියලු දෙනාට සත්ප්‍රාය වනු පිණිස මෙන්න මේ සූත්‍ර පාඨයෙන් ධර්ම දේශනාව ආරම්භ කළා. අත්ථ දීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණ අනඤ්‍ය සරණ ධම්ම දීපා ධම්ම සරණ අනඤ්‍ය සරණ මහණෙනි ආත්ම භාවය නැත්නම් සමාම සමාත පිහිටක් කොට වාසය කරව. සමාම සමාත පිලි සරණක් කොටගෙන වාසය කරව අන් සරණක් නොසයව්. මානේ ධර්මයේ සමාත පිහිටක් කොටගෙන වාසය කරව. ධර්මයේ පිලිසරණ කොට වාසය කරව අන් සරණක් පිහිටක් නොසයව්. කතංච භික්ඛවේ භික්ඛූ අත්ථ දීපෝ හෝති අත්ථ සරණෝ අනඤ්‍ය සරණෝ. සමාම සමාත පිහිටක් කරගන්නේ කොහොමද? ඊළඟට දේශනා කෙරේ සතිපට්ඨාන සතර. සතිපට්ඨාන සතර ඒ කියන්නේ දෙභික්ඛවේ භික්ඛූ කායේ කායානුපස්සී විහෙරති ආකාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස. වීර්යවන්තව ආකාපි කියන්නේ වීර්යවන්තව ස්මෘති සම්පන්නව ප්‍රඥා සම්පන්නව කායානුපස්සනා සතිපට්ඨානේ යෙදී වාසය කරනවා. සේම වේදනානුපස්සනා සතිපට්ඨානේ යෙදී වාසය කරනවා නම් චිත්තානුපස්සනා සතිපට්ඨානේ යෙදී වාසය කරනවා නම් ධම්මානුපස්සනා සතිපට්ඨානේ යෙදී වාසය කරනවා නම් ඒවං කෝ භික්ඛවේ භික්ඛූ අත්ථ දීපෝ හෝති අත්ථ සරණෝ අනඤ්ඤ සරණෝ. මෙන්න මේ විදිහටයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා බෞද්ධයේ සමාත තමා පිහිටක් කරගන්නේ අන් පිහිටක් අන් සරණක් නොසයන්නේ. ධර්මයේ සමාත පිහිට කරගත්තා වන්නේ අන් සරණක් පිහිටක් නොසයන්නේ මෙහෙමයි. ඉතින් මේක දීර්ඝ දේශනාවක මාතෘකාවක්. ඉතින් මෙපමණින් නැවතුනේ නැහැ. ඊටකට උන්වහන්සේ දේශනා කරනවා කුසලානම් භික්ඛවේ ධම්මා ගෝචරේ භික්ඛවේ චරත සකේ පෙත්තිකේ විසයේ. ගෝචරේ භික්ඛවේ චරතං සකේ පෙද්දිකේ විසයේ නලක්ෂිති මාරෝ ඕතාරං නලක්ෂිති මාරෝ ආරම්මං. මානෙනි පියාසතු ඉදමේ හැසිරේ. පියාසතු ගොදුරු බිමේ හැසිරේ. පියාසතු ගොදුරු බිමේ හැසිරෙනවා නම් කෙලෙස් මරුතේ සිදුරක් නොපෙනී අරමුණක් නොපෙනී. කුසලානම් භික්ඛවේ ධම්මානං සමාදාන හේතු එවමිදම් පුඤ්ඤං පවද්දති. මානෙනි කුසල ධර්මයන් මනාව ජනිය මෙහෙවත් පිහිටීම නිසා ලෞකික ලෝකෝත්තර පුණ්‍ය විපාකේ වැඩෙන. මේකයි මේ සූත්‍ර දේශනාවේ මාතෘකාව. මේ මාතෘකාව ඉදිරිපත් කළ සරුවක්ඥන් වහන්සේ ඒ පිරිසගේ සිතේ සමාධියක් සංවේගයක් පිණිස අතීත ප්‍රවෘත්තියක් දේශනා කළා. ඒ කියන්නේ මීට පෙර කාශ්‍යප බුදුසසුන පැවතුණා. කාශ්‍යප බුදුසසුන අරුදු 20000ක් පැවතුණා. ඒ බුදුසසුන අතුරුදහන් වී අනුපිළිවෙලින් මිනිස්යන්ගේ පරමාස අඩුවෙලා දසවර්ෂයට බැස්සා. දසවර්ෂයට බැහැලා තියෙන කාලයේදී සත්ව විනාශය සිද්ධ වුණා. සත්ව විනාශයෙන් ඉතුරු වූ සියලු ස්වල්ප පිරිස ගුණ පුරන්ද පටන් ගැනීම නිසා ආයු වර්ණ සැප බල ඥාන පරම්පරාවෙන් වැඩි වුණා. පරම්පරාවෙන් පරම්පරාවට දස කුසල ධර්මයන් සමාදන්ව ගැනීම නිසා දෙගුණ තෙගුණ සියුගුණ සියගුණ දහස් කණ ආදි වශයෙන් ආදි වර්ණ සැප බල ප්‍රඥා වැඩිලා වැඩිලා අසංකේය දක්වා ආශ්‍රය වැඩුණා. අසංකේය දක්වා මනුෂ්‍යයන්ගේ පරමාස වැඩුණා. අසංකේය කාලයේදී දෙවියන්ට වඩා මනුෂ්‍යයන් සැප බහුලයි. නමුත් මේ කෙලෙසුන්ගේ ස්වභාවය නිසා නැවත ටිකින් ටික පිරියෙන්න පටන් ගත්තා. අසංකේය ආයස පිරියගෙන පිරියගෙන 80000ක් අවුරුදු කාලයේදී අවුරුදු 80000ක් කාලයේදී ඒ කාලීකයේ සක්විති රජවරු ඉතින් දල්ව නේමී කියා සක්විති රජ කෙනෙක් පහළ වුණා. දල්ව නේමී මේ දල්ව නේමී රජතුමා තමගේ අමාත්‍යෙකුට විධාන කළා. මගේ දිව්‍යමය චක්‍රරත්නයේ අහසේ තියෙන තැනින් උසස් ප්‍රමාණයට පාත් වුණොත් මට කියන්නයි කියේ. මේ දිව්‍යමය චක්‍රරත්නයේ තියෙන අහසේ හරියට විනිශ්චය ශාලාව ඉස්සරහා අහසේ. ඒ කිරිදි බල සම්පන්න රත්නයක්නේ. දස මේ සප්තවිධ රත්නයෙන් එකක් නේ චක්‍රරත්නේ ශක්තිති රජතුමාගේ. ඒ චක්‍රරත්න අනුභවයෙන් තමයි අහසින් යන්නේ. ඉතින් මේ අමාත්‍යතුමා විශාල යකඩ කඳන් දෙකක් දෙපැත්තේ හිටවලා අර චක්‍රරත්නයේ හිහිති සීමාව ඉම දැනගැනීම සඳහා යකඩ කම්බි දෙකක් ඇදලා තිබුණා. අවුරුදු බොහෝ ගාණක්, ඒ කියන්නේ දැන් අසංකේය ආයුෂනේ තියෙන්නේ, අසංකේයනේ 80000නේ, 80000 ආයුෂ තියෙන මේ රජතුමාගේ තවර්ධ 80 මේ දහස් ගණනාවක් තිබෙද්දී, දහස් ගණනාවක් තිබෙද්දී මේ සක්රුවන චක්‍රරත්නයේ තිබුණු තැනින් උසස් ප්‍රමාණයට පාත් වුණා. යටිකොන තැනට උඩුකොන පාත් වුණා. ඉතින් රජුරවන්දි කිව්වා දේවයන් වහන්සේ මෙන්න චක්‍රරත්නය දැන් පාත් වෙලා තියෙනවා. ඉතිවෙනම් මගේ ආශ දැන් අඩු වෙලා. ජේෂ්ඨ පුත්‍රයා කැඳෙව්වා. ජේෂ්ඨ පුත්‍රයා කොටුන්න බාර දුන්නා. අර ඇමතිතුමාට රාජ සම්මාන දීලා මේ රජුරෝ කවුස් පැවිද්දෙන් පැවිදි වුණා. ඉතින් මේ ජේෂ්ඨ පුත්‍රයා ආරාධනා කළා පියාණන් වහන්සේ, "හතින් බහැර වඩින්න එපා. මගේ රටේම උයනක වෙලා වැඩෙන්න මට දකින්න ඕන. ආවාදනු ශාසන මත වරින් වර ලබන්නට ඕනේ. අපට අනුග්‍රහ පිණිස උයනේ වැඩෙනු මැනව" කියලා ආරාධනා කළා. ඒ වගේම උයනේ කවුස් දන් කෙරුවා. දවස් 7ක් ඇතුළතදී ඒ චක්‍රරත්නය අතුරුදහන් වුණා. ඉතින් මේ ඔටුනු පලං අභිනව රජතුමා පිය තවසානන් වෙත ගිහින්, ඒ කියන්නේ ඍෂිතුමා මේ පিত্র තවසානන් වෙත ගිහිල්ලා යඳලා කිව්වානේ, "ස්වාමීනි, චක්‍රරත්නයන් කරදානුන දැන් මං කොහොමද නැත ශක්විති රජ වෙන්නේ?" උගන්වා ශක්විතිවත් 10යි. ශක්විතිවත් 10ක් තියෙනවා. මේ 10 උගන්වා මෙන්න මේක අනුගමනය කරන්න. මේක අනුගමනය කරද්දී 15ක් බොහෝ දවසකදී මට වගේම ඔබට චක්‍රරත්නය පහළ වෙනවා. එතකොට මේ විදිහටම ශක්විතිවත් 10 අනුගමනය කළා. ඒ රජතුමාටද චක්‍රරත්නය පහළ වීමෙන් ශක්විති රජ වුණා. ඒ රජතුමාද අර පිය රජතුමා වගේම පසු කාලයක පැවිදි වුණා. මෙම රාජ පරම්පරා හතක්ම පැවිදි වුණා කවුස් පැවිද්දී. ඒ සීළු දෙනා බමලෝ ගියා. හැබැයි අටවෙනි රාජකුමාරයා තමන්ගේ පියා පැවිදුණාට පස්සේ ශක්තිවත් අහන්න ගියේ නැහැ. ශක්තිවත් විමසුවේ නැහැ. තමාගේ හිතුව මතේ නීති රීති පනවාගෙන රාජ්‍ය කළා. ඉතින් මේ පිය රජුගේ ධ්‍යාන වඩා බමලෝ ගියා. දැන් අහගන්න කෙනෙකුත් නැහැ. ඉතින් මේ අතරත නගර වැසියෝ රට වැසියෝ රජතුමාට පැමිණිලි කළා. දෙවියන් වහන්සේ ඔබගේ පිය මව් පියමුතු පරම්පරාවම ශක්තිති රජ දරුවෝ. ඔබ වහන්සේ ශක්තිතිවත් පුරන්න අපි දන්නා ශක්තිතිවත් අපි කියලා දෙන්නම් ඒවා පුරන්න. ඔබ වහන්සේ ශක්තිති රජ වෙන්න කියලා ආරාධනා කළා. ඉතින් මේන් 10ම කිව්වා. හැබැයි නමයක් පෙරුවා අන්තිම එක පිරිවේ නැහැ. අන්තිම ශක්විති වත දිලින්දන්ට ධනෙ දෙ යුතුයි. ඒක පිරිවේ නැහැ. ඉතින් මේ රජුරෝ ඒ ශක්විති වත නමයක් පෙරුවාට ශක්තිුනේ නැහැ. ඒක නිසා ප්‍රදේශවල පිටිසර ප්‍රදේශවල දිලිඳුකම් වැඩි වුණා. දුර්භික්ෂ ඇති වුණා. මේ හේතුවෙන් දුගී දුප්පත්කම නිසා අන්සතු දේ පැහැර ගන්න පුරුදු වුණා. යම් කෙනෙක් අන්සතු දේ පැහැර ගත්තා නම් රජුරුවන් වෙත ගෙනාම ඔවුන්ට මිල මුදල් දීලා දාහනේ දීලා ආවාද කළ යාම. මෙම වාර කීපයක් කරාම ඒ සොරමැරකම් වැඩි වුණා. ඒ විදිහට සොරකම කළාම රජුරුවන්ගෙන් තෑගි ලැබෙනවානේ. ඒක නිසා සිද්ධ වුණේ පිටිසර ප්‍රදේශවල අන්සතු දේ පැහැර ගැනීමේ සොරකම් පුරුදු වුණා. ඉතින් අන්තිමේ රජුරෝ කල්පනා කළා, දැන් එන්නෙන්න මේ අපරාධ වැඩි, දැන් හරිය දඬනේ පනවන්න ඕනේ කියලා මරණීය දඬනේ පනෙව්වා. මේ තමයි ලෝකේ පළමුවෙන්ම මරණීය දඬනේ ආරම්භ වෙච්ච දවස. ඒකෝට අවුරුදු 80000ක් පරමාශය. දැන් ඉතින් බඩුස්සමඟ හොරු අහෝනා නම් කිසිම සමාවක් නැහැ. ඉසකෙස් බාලා වදදර ගස්සයමින් ගීති සංචාරයේ කරවන දකුණු වාහන කඩෙන් පිටමං කළ ගෙල ගසා දාන මේ අපරාධයේ මුළු ලෝකෙටම ශාපයක් වුණා. සැබවින්ම ධනවත් අය ආත්ම ආරක්ෂාව සඳහා ආයුධ නිපදෙව්වා. දාමරික අය දාමරික ක්‍රියා සඳහා ආයුධ නිපදෙව්වා. මේ සිද්ධෝනේ ප්‍රාණඝාතයේ බහුල වුණා. දැන් ලෝකයට ප්‍රාණඝාතයේ බෙදී ගියා, පැතිරී ගියා. ඊයින් සිද්ධුනේ මොකද? ඔවුන්ගේ දරුවන්ට ආශාදෝන 40,000ට බැහැලා ගියා. මොන තරම් වරදක්ද? 80,000ට තිබුණු පරමාසය අවුරුදු 40,000ට බැහැලා ගියා. දැන් ඉතින් පේලියට මේ මට්ටමටයි යන්නේ. චක්‍රවර්ති රාජ්‍යයක් නැහැ. තම තමාම ඒ රජතුමාම නීති රීති පනවාගෙන රාජ්‍ය කළා. මේ විදිහට අවුරුදු 40,000ට තියෙන කාලයේදී 40,000ට තියෙන කාලයේදී හේලම් කීමේ පාපේ බෝ වුණා. හේලම් කියලා අනුන් සතුටු කරවන්නත් අනුන් බිඳවන්නත් පටන් ගත්තා. මේ පාපේ ලෝකේ පැතිරී යාම නිසා 40,000ට තිබුණු පරමාශය ඔවුන්ගේ දරුවන්ට 20,000ට බැහැලා ගියා. මොනතරම් වරදක්ද කියලානේ. 20,000ට පරමාශය තියෙන කාලයේදී මනුෂ්‍යයන්ට පුරුදු වුණේ මුසාවාදේ. මොන් යම් වරදක් කරලා ප්‍රශ්න කරන වෙලාවෙ මුසාවාදේ. බොරු පැමිණිලි, බොරු සාක්ෂි මේවා ලෝකේ පැතිරුණා. මුසාවාද පාපේ ලෝකේ පැතිරීම නිසා ඔවුන්ගේ දරුවන්ට අවස 10,000ට බැහැලා ගියා. 20,000 10,000ට දැස්සා. පරමාශ 10,000 දක්වාම මිනිස්සු එක හා සමානයි ස්වરૂපේ. හැබැයි 10,000 තියෙන කාලයේදී ස්වરૂපේ වෙනස් වන්න ඇති වුණා. ඇතැම් කෙනෙක් බොහෝම රූපවන්ත, ඇතැම් කෙනෙක් විරූප මෙහෙම ඇති වුණා. ඉතින් රූපවන්තයන් කෙරෙහි ඇලුම් කිරීම නිසා කාම මිත්‍යාචාර පාපය ලෝකේ ආරම්භ වුණා. අවුරුදු 10,000ට තියෙන කාලේ. කාම මිත්‍යාචාර පාපය ලෝකේ පැතිරීමෙන් අවුරුදු 5000ට ඔවුන්ගේ දරුවන්ට අවශ්‍ය බැහැලා ගියා. මොන තරම් වරදක්ද? අවුරුදු 5000ට තියෙන කාලයේදී ලෝකේ ගෝවන පරසා වාචා සම්පප්පලාප කියන පාපද පාපක්‍රිය මේ අකුසල කර්මදේ. පරසා වාච සම්පප්පලාප මේ දෙක ගෝ වීමෙන් මිනිසයන්ගේ පරමායසාඩු වෙලා ගියා 2500. නැත ගෝවන අභිජ්ජා ව්‍යාපාරී කියන පාපක්‍රියද. මනෝ කර්ම දෙකක්නේ. අභිජ්ජා කියන්නේ අනුන්ගේ දෙයට ඇලුම් කරන, ආශා කරන, අනුන්ගේ දෙය මට වේවා කියලා හිතන. ව්‍යාපාදික යන අනුන් නැසේවා, නැනසේවාදී වශයෙන් අනුන් දශාප කරන. මේ කියන අකුසල් දෙක බෝ වීමෙන් අරමාසරු 18 බැහැලා ගියා. අවුරුදු 18 තියෙන කාලයේ දක්වාම ලෝකේ සම්මාදිට්ඨියක් තිබුණා. කර්ම විපාක පිළිගන්නවා, මෙලෝ පරලෝ පිළිගන්නවා, මෝපි උපස්ථානයේ අනුසස් පිළිගන්නවා, කුසල අකුසල කර්ම ගැන විපාක පිළිගන්නවා. නමුත් පරමාශ 18ක්පත් වුණාට පස්සේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ ලෝකයේ ඇති වුණා. කර්ම විපාක පිළිගන්නේ නැති වුණා, මෙලෝ පරලෝ පිළිගන්නේ නැති වුණා, එවැගේ මෞපිය උපස්ථාන ආදී පිළි නොගෙන ගියා. සිල්වත් ගුණවත් උතුමන්ට උපස්ථාන කිරීමේ වටිනාකම අත්හැරියා, නොපිළිගෙන ගියා. මේ වාගේ දසවිද මිත්‍යා දෘෂ්ටියේ පහළ වුණ දසවස්තුක. ඊයින් සිද්ධුනේ ඔවුන්ගේ දරුවන්ට පරමාශ 10,000 අවුරුදු 500ට අඩුවන 500ට තියෙන කාලයේ තවත් අකුසල ධර්ම පහක් බෝ වුණා. අමත්තේයත, අපෙත්තේයත, අසාමඤ්ඤත, අබ්‍රහ්මඤ්ඤත, නේකුණේ ජෙක්තාපචායිත. ඒ කියන්නේ මයානයන්ට නොසලකා හරීම, ඥානන්ට නොසලකා හරීම, ශ්‍රමණයන්ට නොසලකා හරීම, බ්‍රාහ්මණයන්ට නොසලකා හරීම, කුල දෙතුන්ට අගෞරව කිරීම. මේ කරුණු 15 තිබෝ වුණා. මේ සිද්ධ වුණේ ඔවුන්ගේ දරුවන්ට ආස අඩු වෙලා 250ට බැහැලා ගියා. 250ට පරමාශ තියෙන කාලයේදී මිනිස්යන්ව තවත් නපුරු අකුසල් තුනක් බෝ වුණා. අධම්ම, රාග, විෂම, ලෝභ, මිත්‍යා ධර්ම. මේ තුන 15. අධර්ම රාග කියන්නේ තමාට අයිති නැති. නැත්නම් තමා නොයා යුතු තැන් වලට, ඒ කියන්නේ කාම මිත්‍යාචාර වශයෙන් නොයා යුතු තැන් වලට යන්න පුරුදු වෙනවා. මේ මගේ මෑණියෝ, මේ මගේ සහෝදරි, මේ මගේ අක්කා, මේ නංගි ආදි වශයෙන්, මේ මගේ ගුරුතුමාගේ බිරිඳ, ඕවා හිතන්නේ නැතුව ඒ විදිහට පාපක්‍රියා වම්බෝ වුණා. අධර්ම රාග. විෂම ලෝභ කියන්නේ තමාට ලැබී ඇති පස්කම් සැපද ප්‍රමාණ ඉක්මවා පරිභව කිරීමේ පුරුද්ද ඇති වුණා. මිත්‍යා ධර්ම කියන්නේ පුරුෂයන් පුරුෂයන් කෙරෙහි, ස්ත්‍රියන් ස්ත්‍රීන් කෙරෙහි වැරදි හැසිරීම පුරුදු වුණා. මේ නපුරු අකුසල් තුන නිසා අවුරුදු 100ක පරමාශය බහලයි. බුදුරජාණන් වහන්සේ වදාලා බලන්ට මහණෙනි අවුරුදු 80,000 තිබුණු පරමායුෂයේ ශීඝ්‍රයෙන් 100ක් වසරයකට බහලා ගිය හැටි දසහා කුසල ධර්ම බෝවීම නිසා ඒක නිසා මහණෙනි තමාම තමාට පිහිටක් කර නොගැනීම නිසා තමාම තමාට පිළිසරණක් කර නොගැනීම නිසා ධර්මයේ තමාට පිහිටක් පිළිසරණක් කර නොගැනීම නිසා සත්‍යම් තේලියට තේලියට ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් හැම දෙයකින් පිළිවුණා ඊළඟට අනාගතයට හැරුණා මහණේ දැන් මේ තියෙන 100ක් වසර පිළිවෙලින් බහලා යන වර්ෂ 100කට එකක් බැගින් පරමාස අධිවේගණ යන දැන් බුද්ධ කාලය අවුරුදු 100යි දැන් සතවර්ෂ 25ක් ගෙවිලා ඉවරයි අපි දැන් ඉන්නේ 26 වෙනි සතවර්ෂයේනේ දැන් උපදින මේ 2500න් පස්සේ උපදින අයට පරමාස අවුරුදු 74යි වෙන්නේ ඒ විදිහට ඉතින් මේ දැක්ම කොච්චර ශීඝ්‍රයෙන් බහිනවද අවුරුදු 6500ක් යන්නේ ඉස්සර දසවර්ෂයට බහින බුදුරජාන් වහන්සේ වදාරනවා ඒ කාලයේදී මිනිස්යෝ මිනිස් ධර්මයෙන් සම්පූර්ණයෙන් වෙනස් වෙලා මගෙක් නෑ පියෙක් නෑ සහෝදර සහෝදරියෙක් නෑ කොහොම කලවම් වෙලා ත්‍රිසං සතුන් වැනි බාටපත් වෙලා වෙනක් නෑ දහමක් නෑ ගුණයක් නෑ උතුමෙක් නෑ ඒ අතරත බලවත් ව්‍යාපාදේ බලවත් ක්‍රෝධය මාංශ භක්ෂණය ප්‍රාණඝාතය මේවා ඉහවහා යන මේ සිද්ධ වෙන්නේ ඔවුන්ට විනාශය. දේශේ නිසා විනාශයක් වෙනවා. ඉතින් අවුරුදු 100කට කලින් කාමාවචර දේවතාවෝ අවමංගල විලාසෙන් මිනිස් විසින් ත්‍යාගන යනවා. අවුරුදු 100ක් ගිය තැන 7000ක වර්ෂා පතනයක් වෙනවා. හිමුණු පෙමුණු අය ඔවුනොවුන් විනාශ වෙනවා. ඒ නිසා 7000කට කැම බීම අරගෙන එක එක කෙනා වෙන් වෙන ගල්ලෙන් වලට වී, බිංගෙවල් වලට වී, රුක් බෙන වලට වී රැකුණොත් හොඳයි දකුණුත් ආරක්ෂා වෙනවා කියන කණිවිඩේ කියන්නේ. මේක සමහරව ගණන් ගන්නේ නැහැ. ඉතාලම ටික දෙනෙක් ගණන් ගන්න. ඒ අවුරුදු 100ක් ගෙතන එක වෙනවා. අන්තිමේදී තෙමින තෙමින අය ඕනෝ විනාශ කර ගන්නවා. නොතෙමී බේරුණු අය මේ ඥාතීන්ගේ විනාශය දැකලා සංවේග වෙලා ප්‍රාණඝාතයක් හරි. ඔවුන්ගේ දරුවන්ට අවුරුදු 20ක් පරමාස ලැබෙනවා. ඒ දරුවෝ අදින්නාදානයක් අරිනවා. ඔවුන්ගේ දරුවන්ට අවුරුදු 40ක් අවශ්‍ය ඇරිනවා. ඒ දරුවෝ කාම මිත්‍යාචාර පාපයෙන් හෙලා දකිනින් එයින් වැළකෙනවා. ඔවුන්ගේ දරුවන්ට අවුරුදු 80ක් අවශ්‍ය ඇරිනවා. මේ විදිහට අකුසල් අත්තරින් දත්තරින් කුසල් කෙරෙන්න වැඩෙන්න පිළිවෙලින් අවශ්‍ය වැඩෙනවා අසංකේය දක්වා. සංකේය දක්වා අවශ්‍ය වැඩෙනවා. අසංකේයට තිබිලා නැවතත් අනුපිළිවෙලින් අඩු වෙන අවුරුදු 80,000ක්. අවුරුදු 80,000 කාලයේදී ජම්බුද්දීප තලයෙහි රාජධානි 84,000ක් ඇති වෙනවා. අග්‍ර රාජධානිය කේතුමති. කේතුමති රාජධානියේ උපදිනවා සංක කියා සක්විති රජතුමා. මේ සංක සක්විති රජතුමා ලැබෙනවා 25 යෙදුම් උස ඇති එතමනම දිගපාල ඇති ශත්‍රුවන් ප්‍රාසාදය. ප්‍රාසාදයට වී සක්විති සැපත් නිදිද්දී එතුමාගේ අග්‍ර පුරෝහිත සුබ්‍රහ්ම කියන බ්‍රාහ්මණතුමාටත් බ්‍රහ්මවතී කියන මෞතුමියටත් පුත්‍ර 16 කල්පලක්ෂයක් පෙරුම් පිරු අජිත මෙත්තේය මහා බෝධිසත්වයන් වහන්සේ උපදී. ඒ කාලයේදී මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝකයක් වාගේ වාසනාවන්තයි. කිසිම කෙනෙකුට රෝගයක් ආපද ආබාධයක් නැහැ. ඉච්ඡා අනසනං ජරා. බඩගින්න ඇති වෙනවා කෑම වේලට. බත් මතියේ තියෙනවා ආහාර ගත්තන් පස්සේ අවුරුදු 80,000 පිරෙන කොට ඉතින් වයෝවෘද ලක්ෂණ ඇති වෙන ඉසකේ සිදීන් යඟරණ වැටීම් දත් හැලීම් ආදී මේ හැර කිසිම රෝගයක් නැහැ. ඒ කාලේ වෛද්‍ය සේවයක් අවශ්‍ය නැහැ. ඒ කාලේ යද හමුදා සේවයක් අවශ්‍ය නැහැ. පොලිස් හමුදා සේවයක් අවශ්‍ය නැහැ. විතරක්ම ජනතාව සමගි සම්පන්නයි. එක බී ඇටයකින් හැදෙන ගොයම් ගහේ අස්වැන්න කොච්චරද කරත් 60,000ක අස්වැන්න ලැබෙන. එක බී ඇටයකින් හැදෙන ගොයම් ගහ මේ විදිහට ශාස්ත්‍රීයයි නලවණං සරවණං විය කියන්නේ හරියට උණවණයක් වාගේ බටවණයක් වාගේ ජනතාව ලෝකේ ඇතුවේ මේ 84,000ක් රාජධානිවල එක වහලකට නැගුණු කුකුලාට බිමට නොබෑ මේ 84,000ක් රාජධානිවල පියස්සෙන් පියස්සට ඇවිදගෙන ඉන්න පුළුවන් ඒතරම් නිවාස ඒතරම් ජනගහණ ඇතුවෙනවා ඒ කාලයේදී මෛත්‍රී මහා බෝධිසත්වයන් වහන්සේ අවුරුදු 8000ක් ගිහි ජීවිතේ ගත කරලා හත් දිනක් තුලදී අබිධිස්ක්‍රමණය කොට මාලිගාවෙන්ම නාගබෝධියාරා වැඩඳගෙන සපරිවාර මාර පරාජයකට ලෝතුරා බුදු වෙනවා. ඕට සංඛ්‍යාත ජනතාවක් අනුසමිද්දෙන් පරිදෙවි ධම්සක් දේශන දවසේදී අරිහත්යෙන් මඟඵල නිවන් අවබෝධ කරගන්නවා. ඒ සරුවඥන් වහන්සේගේ කාලයේදී මේ ශංක කියන සක්විති රජතුමා සක්විති සත් සියල්ල ප්‍රතික්ෂේප කොට සියල්ල පරිත්‍යාග කොට බුදුසසුනේ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වී සිව් පිරිසිඳියා ඥාන ලාභීව අරිහත්ත්වයට පත් වෙනවා. සූවිසි අසංකයේ 60 කෝටි 50 ලක්ෂයක් වමන දෙන ජීවමාන බුද්ධ කාලයේදීම මඟඵල නිවන් සෝයෙන් සැනසීමට පත් වෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාරනව මහණෙනි ඒ සංකනන් සක්විති රජතුමා අර ශනිකව එතුමාත් අරිහත්ත්වයට පත් වෙනවා. ඒ මක්නිසාද තමාම තමාට පිහිටක් කරගෙන තියෙන්නේ. ඒ වගේම සොලසා සංකේයයේ කල්පලක්ෂයක් දෙරෙන් පෙරෝ මෛත්‍රී මහා බෝධිසත්වයන් වහන්සේ 7000ක් තරම් කෙටි කාලයක් තුළ පමණක් දුෂ්කරක්‍රියා කොට ලෝතුරා බුදු වෙන්නේ. ඒ වගේම මේ කාලයේ තීර්ථක වචනයක්වත් ආන්න නැත්තේ 100%ක් බෞද්ධයන් ඇතිවන්නේ මක්නිසාද තමාම තමාට පිහිටක් කරගත්ත නිසා. උන්වහන්සේ සම්බන්ධ දීර්ඝ විස්තරයක් වදාළා. සංඝ සක්විති රජතුමා කාශ්‍යප බුදුසසුනටත් අපේ බුදුසසුනටත් අතර කාලයේ දඹදිව උතලේ සිටියේ බොහෝම දුක්පත් බට කර්මාන්ත කළ කුළු පුත්ති. අදිනේ දායක කෙනෙක් සෑගෙනවා. මේ දෙන්නම ආරාධනා කළා ස්වාමීන් අපි කුටියක් හදලා දෙන්න. අපි කුටියක් හදලා දෙන්න. අපට අනුකම්පාවෙන් අපේ කුටිය වස්වසින් බාරගන්න. මේ දෙන්න අට්ටිස්සාලී වලින් කණු හිට වෙලා බත කොළහැවිලි කරලා බතලිය වලින් ආවරණය කරලා බතලිය වලින් ඇඳක් ඒ විදිහට වස් අවසානයේ තුන් සූරි පූජා කළා. මේ පින්කම වාර 3ක් සිද්ධ කළා. අවුරුදු 3ක්. මේ පිනේ දෙලින් දෙන්න සපිරි වලින් දෙවලෝපන් නලකාර දීපු පුත්‍ර දේවතාවා මනුලව වර්ග 10000ක් අවශ්‍ය ඇති කාලයේදී උපන්නා මනුලව. මහා පනාදන සක්විති රජු වුණා. එතුමාට අර 25 යුදුම් ශත්‍රුවන් මාළිගා 15. හැබැයි ඒ කාලේ තවත් පින්කම් කරගෙන දෙවලු උපන්නා. නැත ඒ පුත්‍ර දිවි රාජයා අපේ බුදුසසුනේ කාලයේ බද්ධ්‍ය නගරයේ සිටු පුත්‍රයෙක් උපන්න බද්ධජි. කරන වියේදී බුදුරජාණන් වහන්සේ දසෝදාමක් ඇසෝ ප්‍රමණේ සියලු කෙලෙස් නැසා අරිහත්ත්වයට පත් වී පැවිදුණා. රහත් වෙලා පැවිදුණා. අසුරු මහා ශ්‍රාවකයන් වහන්සේ අතර එක නමක් භද්දජි මහරහතන් වහන්සේ. ඊට රහිතේ ඒ ශාලාව නැත්නම් ප්‍රාසාදයේ පොළවේ දිනා දැහැලා තිබුණා. අනාගතයේදී අර පিত্রු දිව රාජා සංකනන් සක්විති රජ වෙනවා. එතුමාට නැවත අර ප්‍රාසාදයේ පහළ වෙනවා. මේ විදිහට ප්‍රාසාදයේ සක්විති සැපත් විඳිද්දී තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නේ. බුදු ශාසනයට උරදී ණයදී පැවිදි වී සීල කෙලස් නැසා අරිහත්ත්වයට පැමිණෙන්නේ මේ පින්කම් දෙයෙන්. මේ විදිහට සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතීත ප්‍රවෘතියකුත් අනාගත වාක්‍යයකුත් ප්‍රකාශ කරලයි මේ දේශනාව සම්පින්දණය කළේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා ගෝචරේ භික්ෂුවේ චරිත සමාගයේ ගොදුරු බිමේ හැසිරෙන්න ඕනේ. පෙත්තිකේ විසයේ පියාසතු ඉදමේ පියාසතු ගොදුරු බිමේ හැසිරෙන්න ඕනේ. එතන පියාසතු ගොදුරු බිම නමින් හැඳින්වුවේ සතිපට්ඨාන භාවනාව. ඒකට ඉතා වැදගත් උපමාවක් සංයුත්ත නිකායෙන් උන්වහන්සේ ඉදිරිපත් කළා කියලා. ඒ කියන්නේ කුඹුරේ සීසාන සීසත් සී කැට අතර ජීවත් වෙන කැට කිරිල්ල කැට කුට්ටු වර්ගයක් නේ ගේ කුරුල්ල වගේම අපි කියන්නේ වී කුරුල්ලෝ කියලා. ගොළම් කුරුල්ලෝ කියලා. එහෙම කුරුල්ලේ තොරණක් අගාවුවත් අපි මිනිහ කියා උදෑසනකදී. සකුණක් ගී කියන මේ කුඩා කුරුල්ලන් දැහගන්න උකුස්සෙක් වේගින් ඇවිල්ලා මේ කැටපිරිල්ලා දැහගත්තා. මේ කුරුල්ලා කෑ ගහලා කිව්වා අනේ මගේ අවාසද? මගේ පියාසතු ඉදෙමෙන් හිටියානම් මට මේ විපත වන්නේ නැහැ කිව්වා. උකුස්ස ඇහුවා තමන්ගේ පියාසතු ඉදෙම කොහෙද තියෙන්නේ? අර කුඹුරේ කුඹුරේ ලියද්දී සීකට අතරයි අපේ පියාගේ ගොදුරු බිම කියලා. ආයෙනම් ගිහිල්ලා වාඩි වෙන්න මං එන ඇති බලන්න පුළුවන් එතනදිත් ඔබට නිදහසක් නැහැ කියලා අතෑරියා. ඉතින් මේ කැටකුරුල්ලා අර සී කැටයක් උඩට ගියන් අභියෝගයක් කළා. දැන් ඉතින් රජා එන්නයි කිව්ව මං අල්ලන්නේ. මේ කුස මාන්නාධිකයිනේ අහසේ 3-4 වාරයක් වේගෙන් පියාසර කර ඊවිතල වේගෙන් ආවා මේ කුරුල්ලව දැහගන්න. දැන් ඊටාම සමීපය කියලා දැනෙච්ච ගමන්ම අර හී කැටේ අස්සට රිංගා ගත්ත මේ කුරුල්ලා. කුකුස්සාට වේගය දරා ගන්න බැරුව ඒ මැටි කැටේ හපුව වැදිලා එතනම මැරි වැටුණා. ඒ වෙලාවේ මේ සත ශ්‍රීල්ල එළියට ඇවිල්ලා ප්‍රීති වාක්‍යයක් කිව්වා. මගේ පියාසතු ඉදෙමියේ සිටි බැවින් සතුරාගෙන් මං ජයගත්තා. මේක නිදසුනක් වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාලා සතිපට්ඨාන ඉදමේ ඉන්නවා නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කවුරු නමුත් ඔවුන්ට කෙලෙස් මාර්යා සමීප වෙන්නේ නැහැ. යම් හේතුවෙන් කෙලෙස් මාර්යා ආවා නම් තමව යට කරගන්නට කෙලෙස් මාර්යාට නරුම් කණ්ඩ සිද්ධ වෙනවා. විනාශ වෙනවා. හේතු විනාශ වෙනවා. ඒකයි උන්වහන්සේ මේ පියාසක ඉදමේ හැසිරෙන්නයි කියන නිදසුන දේශනා කළේ. එතකොට උන්වහන්සේ අන්තිමට දේශනා කළා ආවාද පහ. මගේ ශ්‍රාවකයෝ ආයුෂෙන් වැඩෙන්න ඕනේ, වර්ණයෙන් වැඩෙන්න ඕනේ, සැපයෙන් වැඩෙන්න ඕනේ, භෝගයෙන් වැඩෙන්න ඕනේ, බලෙන් වැඩෙන්න ඕනේ. ඉගේ ශ්‍රාවකයන්ට ආයුෂ, වර්ණ, සැප, භෝග, බල මේ වැඩෙන්න ඕනේ. නැස තෝරලා දෙන මොනවද ආයුෂ කියන්නේ? මේ අවුරුදු 100යි කියන්නේ පරමාස නෙමෙයි. සදාකාලික විනස් නොවන සම්පත්තිය පිණිස හේතු වන ආයුෂයයි. එනම් දාන සීල භාවනා ආදී වශයෙන් පාරමී පිරීමේ ඡන්ද චිත්ත විරිය වීමසා මේ හතරයි. ඡන්ද චිත්ත විරිය වීමසා හතරට කියන ආයුෂ කියලා. මේවට කියන ඉරිදිපාද කියලා. මේ ඉරිදිපාද හතර හිතේ වැඩුවා නම් ඒ පුණ්‍යවන්තයා දීර්ඝාස විඳිනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේත් වදාළානේ තථාගතයන් වහන්සේ ඉරිදිපාද හතර වඩලා තියෙනවා. කැමතිනම් කල්පයක් වුණත් ඉවත් වෙන්න පුළුවන් කියලා. එතන කල්පේ කියන්නේ ඇත්තට මේ මහා කල්පේ නෙමෙයි. ආයුෂ් කල්පයයි. ඒ කාලේ පරමාස අරුද 100නේ. ඒකයි ආයුෂ් කල්පේ. කප්පාව ශේෂං වාකේව කල්පේට වැඩි වෙනොත් ඉන්න පුළුවන් කියන එක නිසායි. කල්පේට වැඩි වෙන්න පුළුවන් කියන්නේ 120ක් ඉන්න පුළුවන්. එතකොට ඒ කාලේ කල්පේ කියන්නේ ආයුෂ් කල්පේ අරුද 100යි. කල්පාව ශේෂේ කියන්නේ අරුද 120යි. අරුද 120ක් වුණා ජීවත් වෙන්න තිබුණා. එම නිමෙයි අදත් උන්වහන්සේ සදාකාලිකයි. මක් නිසාද? උන්වහන්සේගේ පංචෝපාදානස්කන්ධය හිණිමුණ. නමුත් උන්වහන්සේ වෙනස් නොවන සැපයටපත් වුණා. වෙනස් නොවන සැපයටපත් වුණා. ඒපත් උනේ මේ හතර නිසායි. ඡන්ද, චිත්ත, විරිය, වීමංසා. මේ හතර නිසා මගේ ශ්‍රාවකයෝ මෙලව, පරලව ආශ මිදිමින් සදාකාලික වෙනස් නොවන සුවේ සඳහා සතර ඉද්ධපාද වඩත්වා කියලා අනුශාසනා කරනවා. වර්ණයේ වශයෙන් දේශනා කලේ මේ ශරීරයේ වර්ණය හැම නෙමෙයි. ಗುಣ වර්ණයක් නෙමෙයි. ශරීර වර්ණයත් ಗುಣ වර්ණයත් දෙකම ලැබෙන වර්ණයක් තියෙනවා. ඒ හඳුන්වන්නේ සීල සම්පදාව. සීල සම්පන්නතාව. සීල සම්පන්නයාගේ වර්ණයක් ප්‍රසන්න වෙනවා. ගුණයක් වර්ණාත්මක වෙනවා. වර්ණාත්මක ගුණයක් ඔහුට ඇති වෙනවා. මෙලව බලව දෙකේම එක ලැබෙනවා. දැන් ශරීර වර්ණ වුණත් වැඩෙන්න කරුණු පහක් තියෙනවානේ. එකක් සීලවන්ත වීම. අනික මල් පූජා කිරීම. අනික කිරිදගුම් කිරීම මලු පෙත්නම් යැමදීම. අනික කාරණය චීවර වස්ත්‍ර පරිස්කාර ආදී පූජාව. අනික කාරණය මෛත්‍රී වැඩි වීම. කරුණු පහයි. සීලවන්ත වීම නිසා ශරීර වර්ණයේ වැඩෙනවා සසරදී. එවගේම මල පෙත්නම් හැමදීම රත නිසා වැඩෙනවා. ඒකම චීවර වස්ත්‍ර පරිස්කාරාදී පරිත්‍යාගයෙන් වැඩෙනවා. මෛත්‍රී භාවනාවෙන් වැඩෙනවා. මල් පූජාවෙන් වැඩෙනවා. මල් පූජා පහම් පූජා දෙකමයි තේන වර්ණ පූජා. එතකොට මෙන්න මේ කියන පහෙන් මෙතන කියන්නේ සීල සම්පදාව. සීල සම්පන්න වීමයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. එනිසා මගේ ශ්‍රාවකයෝ වර්ණ සම්පන්න වීම සඳහා වඩ වඩා සීලවන්ත වෙත්වා කියලා අනුශාසනා කළා. තුන්වෙනි කාරණේ සැපය. සැපේ නමින් බොහෝ දෙනා හිතන්නේ ඉන්ද්‍රියම් පිනවීමේ සැපේනේ. ඉන්ද්‍රියම් පිනවීමේ සැපේ කෙලසොන්ගේ මිශ්‍ර වූ සැපයක්. ඒක උන්වහන්සේ උතුම් කොට වර්ණනා කරන්නේ නැහැ. මෙතන සැපේ නමින් දේශනා කොට අදාළේ පංච නීවරණ යටපත් කොට ලැබෙන ප්‍රථම ධානාදී ධ්‍යාන සැපේ. ඥාන සැපේ. ඒවා නිරාමස සැපේ. එයින් උන්වහන්සේ යොමු කළේ භාවනාවට. එතකොටින් මගේ ශ්‍රාවකව සැපවත් වනු සඳහා සමත භාවනා වඩක්වා කියන එක අනුශාසනයි. භෝගී නම් මෙතන දේශනා කළේ මේ ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන මිල මුදල් ආදී දේවල් නෙමෙයි. උපනුපම් භවයක් පාසාම භෝග සම්පන්න ලැබීමේ හේතුවක් තියෙනවා. මොනවාද හේතුව? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බඹදිරණ වැඩෝ උතුමන්ට භවයක් පාසා උපනුපන්තෙන හැම දිනාගේම ප්‍රියමනාප භාවය ලැබෙන සතුරන් නැති වෙනවා. උපනුපන්තන සතුරන් නැති වෙනවා. හැම දිනාගේ ප්‍රියමනාප භාවය ඇති වෙනවා. ඉසේ පැලඳි මල් සුමුගක් වාගේ, ගිරේ පැලඳි මුතු හරයක් වාගේ අන්නයට ප්‍රියමනාප වෙන නිසා උපනුපන්තන අපරිමාණ භෝග සම්පන්න ලබන්නට ධක්ම විහාර භාවනා හේතු වෙනවා. මගේ ශ්‍රාවකයෝ භෝග සම්පන්න වනු පිණිස ධක්ම යාර භාවනා වඩත්වා කියලා අනුශාසනා කරනවා. අනික තමයි බලය. බලය නම් මෙතන දේශනා කොට අදාළ ප්‍රඥා. ඒ කියන්නේ ලෝකයේ අභිභවනය කරන්න බැරි විශාල බලයක් තියෙනවා. ඒවට කියනවා මාර බලය කියලා. මාර බල පහක් තියෙනවා. ක්ලේශ මාර, ස්කන්ධ මාර, අවිසංස්කාර මාර, දීපුත්‍ර මාර, මච්ච මාර කියලා. ක්ලේශ මාර බලය, අභිසංස්කාර මාර බලය, ස්කන්ධ මාර බලය, දීපුත්‍ර මාර බලය හා මච්ච මාර බලය. මේවා බොහෝ බල සම්පන්නයි. ඒ සියලුම පංච මාර බලය විදමණය කිරීමේ කා බලයක් තියෙනවා. ඒ තමයි සෝවාන් මාර්ගඥාන බලය, සතරදාගාම මාර්ගඥාන බලය, අනාගාමි මාර්ගඥාන බලය සහ අරිහත් මාර්ගඥාන බලය. මේ ශ්‍රාවකයෝ සුතමේ ඥානයෙන්, චින්තාමේ ඥානයෙන්, සමත භාවනාමේ ඥානයෙන්, විපස්සනා භාවනාමේ ඥානයෙන්, මාර්ගඵලක් ඥානයෙන් බල සම්පන්න වනු පිණිස අප්‍රමාදෝ භාවනා වඩත්වා කියන එක අනුශාසනයි. එතකොට බුදුරජාණන් වහන්සේ අතීත කාලයට අනාගත කාලයට හිත යොමු කරවලා අන්තිමයේදී කොතෙන්ද භාවනාව? මේ කුණාසයේගේ දේශනා විලාසය. ආදිම්මි සීලං දස්සය මජ්ජේ මග්ගං විභාවයේ හරියෝසානම් නිබ්බානං හේසා කතික සම්පිති. දේශකයන් වහන්සේ නමකට ඇති උපදේශයක්. ආදිම්මි සීලං දස්සය මුලින්ම සිල්වත් ගුණ, සිල් ගුණ දක්වන්න. මජ්ජේ මග්ගං විභාවයේ ධර්ම දේශනාවේ මැදදී මාර්ගය පැහැදිලි කරන්න. යෝසානම් නිබ්බානං අන්තිමට නිවන කියන්නේ මේ දේශකයන් වහන්සේගේ කතික සම්පිතිය. ඒකෝට මේ පැහැදිලි වුණා මේ දීර්ඝ දේශනා බුදුරජාන් වහන්සේ යොමු කළ ආකාරය. අර විශාල පිරිසගේ සිතට සති සංවේග ඥාන උපද්දවන්නටයි අතීත ප්‍රවෘත්ති දේශනා කළේ. ඒ කියන්නේ කාසේ බුදුසසුනේ පිරිහීම, ඊළඟට සත්ව විනාශය, ඊළඟට ආමත් ආවස වර්ණාදී වැඩි දියුණු වී අසංකේයයට නැගීම, අයමත් පිරිහීම, අයමත් 80000ට දැස ඒම, 80000 කාලයේදී ශක්තිති රජදරුවන්ගේ සත්වය, ඊළඟට ප්‍රදේශ රජදරුවන්ගේ සත්වයට නීති නීති පනවා ගැනීමෙන් ඇතිවෙච්ච විපත, ඊළඟට දසා කුසල ලෝකේ බහුල වීම, එයින් ලෝකේ පිරිහීම, මේ ඔක්කොම උන්වහන්සේ පෙන්වේ සංවේග උපදවන්නේ. එයින් සංවේගයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේවා කවුරුත් කරනවා නෙමෙයිනේ. ඉබේ සිදුවෙනවත් නෙමෙයි. හේතුඵල සම්බන්ධතාවයෙන් සිදුවෙන්නේ. ඒකට උන්වහන්සේ බොහොම ලස්සන පැහැදිලි හේතුවක් දේශනා කළා. ලෝකේ පිරිහීම හා නැගීම දෙවි කෙනෙක් කරනවා නොවේ. ඉබේ සිදුවෙනවා නෙමෙයි. ලෝකවාසී ජනතාවගේ කුසලා කුසල උත්සන්නතාව අනුව සිදුවෙන දෙයක්. සංකේයාවසෙන්දලා දස වර්ෂයට බැහැගෙන එන්නේ අකුසල උත්සන්න වීමේ. දස වර්ෂයෙන් සත්ව විනාශයක් මේ නැවත අසංකේ දක්වා වැඩෙන්නේ කුසල් උත්සන්න වීමෙන්. ඒ සත්ව විනාශ ක්‍රම තුනක් තියෙනවා. දුර්භික්ෂයෙන්, රෝගයෙන් ශස්ත්‍රයෙන් දුර්භික්ෂයෙන් සත් විනාශ වන්නේ ලෝභය මුල් කොට ඇති අකුසල් උත්සන්න වීමෙන්. රෝගාබාධ වලින් සත් විනාශ වන්නේ මෝහය උත්සන්න අකුසල් බහුල වීමෙන්. ශස්ත්‍ර අවියාවද වලින් සත් විනාශ වන්නේ දේශේ උත්සන්න අකුසල් බහුල වීමෙන්. එතකොට ඒ කාල පරිච්ඡේදයන්නේදී කෝටි අසංකේය ගණන් ජනතාවගේ සිත්වල වැඩ කරන මේ අකුසල උත්සන්න වීමෙන් තමයි සත් විනාශය. එතකොට කෙනෙක් කරනවා නෙමෙයිනේ ඒ సంతාන වල ඇති අකුසල් බලමහිමේ මේ සිද්ධ වෙන්නේ. ඒකට පුරෝගානුවන්නේ සිත. නිසා සිත තමයි සීල දෙහි නිර්මාතෘවරය. ਸਰව බලධාරී දෙවි කෙනෙක් සොයනවා නම් සිතටයි නම ආරෝපණය කරන්න වන්නේ. සිත තමයි මේ සියල්ල නිර්මාණය කරන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ කියන නැගීම් බැසීම් ස්වභාවය හැමදාම පවතින. උපාදාවා භික්ඛවේ තථාගතානං අනුපාදාවා තථාගතානං හිතාවසා ධාතෝ යදිදං ධම්ම කිතකා ධම්ම නියාමතා කියා පටිච්ච සමුප්පාද දේශනාවක් තියෙනවා. මේ තේරුම තථාගතයන් වහන්සේලා පහළ වුණත් නැතත් ලෝකයෙහි මේ හේතුඵල සම්බන්ධතාව හැමදාම එක විදිහේ පවතින. හේතුඵල සම්බන්ධතාවෙන් තමයි ලෝකයේ පැවැත්ම. ලෝකයේ ඇති වෙන්නේ නැති වෙන්නේ සැප දුක් ලැබෙන්නේ හේතුඵල සම්බන්ධතාව. මේකද කියනවා ධම්මච්චිතතාව කියලා. මේ ධම්මච්චිතතාව කියන්නේ හේතුඵල සම්බන්ධතාව ආબોධ කරගන්න ඥානයද කියන්නේ ධම්මච්චිති ඥානයි. අද තෙසත්තා ඥානෙත් කියනවා ධම්මච්චිති ඥානං කියලා. ඒ ධම්මච්චිති ඥානං කියන්නේ හේතුඵල දන්නා ඥානයි. ඉතින් දැන් මේ කතාව අපි එතන සමාප්ත කරන අතරත අගත දුන්න උපදේශයට අපි හරිය බලමු. දැන් මෙතන මුලින් කියවුණා සතිපට්ඨාන භාවනාවක් ගැන අන්තිම දේශනා කළා සමත භාවනා විපස්සනා භාවනා මාර්ගඵල දක්වා ගැන. බෞද්ධයන් වශයෙන් අප තෝරා ගන්නට ඕනේ අපේ ජීවිතේ ගමන් කරවෙතු සම්‍යක් මාර්ගය. බෞද්ධයෙකු වශයෙන් යම්කිසි මාර්ගයක් තෝරාගෙන ඉදිරියට යන්නට ඕනේ. කල්ප කෝටි ගානකෙනේ බුද්ධෝත්පාදයක් ලැබෙන්නේ කල්ප කෝටි ගානකෙනේ බුද්ධෝත්පාද කාලයක් ඇති කලෙහි මිනිසක් බවක් ලැබෙන්නේ. අඳගොළු දීර්වැණිය අභවතාවන්ගෙන් තොර උතුම් මිනිසක් බවක් ලැබෙන්නේ කල්ප කෝටි ගණනාවකින්. උතුම් ශ්‍රී සද්ධර්මයේ ලැබෙන්නේ කල්යාණ මිත්‍රාසනේ ලැබෙන්නේ කල්ප කෝටි ගාන. ඒ ඔක්කොම අද අපට ලැබිලා තියෙනවා. නමුත් අපට අවශ්‍යමදි කකුසඳ බුද්ධ කාලයේදී පරමාසාරු 40000ක් තිබුණා. හෝනාගමන බුද්ධ කාලයේ 30000ක් තිබුණා. කාශ්‍යප බුද්ධ ශාසනයේ අවුරුදු 20000ක් තිබුණා. අපට කීයද? අපට 100ක් නැහැ. බොහොම කෙටි කාලයක්. මේ කෙටි කාලය බැලුවොත් අතීත අනාගත තත්ත්වය අනුව විදුලි සැනයක් තරම් කෙටි කාලයක්. ඉතින් මේ කෙටි කාලය තුළ අපි අප්‍රමාද නොවි ප්‍රමාද වුණොත් කොච්චර කාඩුවක්ද? එනිසා බුද්ධෝත්පාද කාලයක කියන උසස්ම සම්පත් නෙලා ගැනීමට අපි අප්‍රමාද වන්න ඕනේ. උසස්ම සම්පත් නෙලා ගැනීමට නම් ප්‍රධාන වශයෙන් ප්‍රතිපත්ති යෙදෙන්න ඕනේ. බෞද්ධයන්ට දන් දීම කියන එක බොහොම ලේසි වැඩක්. දානය දෙන එක බොහොම ලේසි වැඩක්. සීල රැකීමල් ලේසි වැඩක්. භාවනාව අත්‍යවශ්‍ය දෙයක්. ඒක නිසා දානයක් දෙමින් සීලයකත් පිළිපෙමින් භාවනාව කපි පුරුදු කරන්න ඕනේ. භාවනා ක්‍රම රාශියක් තියෙනවා. හැබැයි මේ හැම භාවනා ක්‍රමයකින්ම වැටෙන්නේ එක තොටුපළකටයි. දැන් යම්කිසි කොකුණක් තියෙනවා. කොකුණ වටේට පියගැට පෙළවල් තියෙනවා. නගනේරින් දකුණෙන් බටේරින් මේ ප්‍රදේශයෙන් බහින්නේ පොකුණටනේ. ඒ වාගේ තමයි භාවනා ක්‍රම උපමන ඇතත් ඒ හැම භාවනා තොටු හැම භාවනා පියගැට පෙළකින් බහින්නේ එකම නිවන් පොකුණටයි. ඒක නිසා තමාට ගැළපෙන භාවනා ක්‍රමයක් අපි තෝරගන්න ඕනේ. භාවනා ක්‍රම සමත වශයෙන් 40ක් තියෙනවනේ. අසින භාවනා 10යි. අසුබ භාවනා 10යි. අනුස්සති භාවනා 10යි 30යි. ධම්ම විහාර භාවනා 4යි 34යි. අරූප භාවනා 4යි 38යි. ආහාරයේ පටික්කුල සංඥා භාවනාවත් ධාතු මනසිකාර භාවනාවත් දෙකේක 40යි. මේ තමයි සම 40 කර්මස්ථාන. මේ සම 40 කර්මස්ථාන අතුරින් 10ක් හැර ධ්‍යාන වැඩෙන භාවනා තියෙනවා 30ක්. ඒවට කියන අර්පණා කර්මස්ථාන. කසිනේ 10යි, අසුබ 10යි, 20යි. අනුස්සති වලින් දෙකයි. කායගත සතිය ආනාපාන සති. ඒක 22යිනේ. බ්‍රහ්ම විහාර භාවනා 4යි 26යි. අරූප භාවනා 4යි 3යි. මේ කීයට කියනවා අර්පණා කර්මස්ථාන. ඉතිරි අනුස්සති භාවනා 8කුත් ධාතු මනසිකාරයේ සහ ආහාර ප්‍රතික්‍රල සංඥා භාවනාවත් එක්ක 10 උපචාර කර්මස්ථාන උපචාර සමාධි පමණ ලැබෙන්නේ ධ්‍යාන ලැබෙන්නේ. ඉතින් මේ වගේන ප්‍රභේද රාශියක් තියෙනවා. එයින් ආනාපාන සතියත් දස කසිනියක්. මේ කර්මස්ථාන 11න් පුළුවන් රූපාවචර ධ්‍යාන සියල්ලම උපදවන්නේ. රූපාවචර ධ්‍යාන 4යිනේ වැඩි මොනොත් 5යි. ඒ වගේම උපදවන්න පුළුවන් මේ කමතන් 11යි. කායගත සතියත් අසුභ භාවනා 10ත් 11න් පුළුවන් ප්‍රථම ධ්‍යානයේ පමණයි. මෛත්‍රී කරුණා මුදිතා භාවනා 3න් පුළුවන් රූපාවචර ධ්‍යාන 3ක් පමණයි. උපේක්ෂා භාවනාවෙන් පුළුවන් රූපාවචර 4වෙනි ධ්‍යානයේ පමණයි. අරූප සමාපatti 4න් පුළුවන් අරූප සමාපatti 1ක් බැගින් පමණයි. එච්චරයි. එතකොට කර්මස්ථාන වශයෙන් මේ අර්පණා කර්මස්ථාන වල ප්‍රභේද තියෙනවා. හැබැයි මේවා අද කාලේ අපට වඩන්න බෑනේ. මේවා ඉස්සර කාලෙන් බොහෝ දෙනා වැඩුවා. අද කාලේ මේවා කරන්න බෑනේ කියලා හේතුවක් වැරදි. ඇත්ත වශයෙන් බුද්ධ ධර්මයේ නෛර්යානිකයි. ඒ නෛර්යානික බුදු සසුනේ ඉතා පිරිසුදු සීලයක පිහිටා හොඳම ගුරු උපදේශය ඇතුව මේ භාවනා වඩනවා නම් හේතුක ප්‍රතිසන්දිය ඇති අයට නොරදවාම ප්‍රතිඵල ලැබෙනවා. අපි හිතන ඕන බෞද්ධයන් වශයෙන් අපි ඔක්කොම ත්‍රි හේතුකයි. මෙතන කවුරුත් නැහැ අහි හේතුක, ත්‍රි හේතුක. ඔක්කොම ත්‍රි හේතුකයි. ඉතරම් වාසනාවන්තයි අපේ ජීවිතේ. අපට ඕන කරන්නේ එකට හොඳ උපදේශයක්, ඊට අදාළ සීල සම්පත්තියක්, උත්සාහයක්, සතියක්, වීර්යයක්. මේවා පිළිපදවගෙන භවනා කළොත් අපට පුළුවනේ මේ බුදුසසුනේ සමත භාවනාවෙන් උසස් තැනකට යන්න. හැබැයි සමත භාවනාවෙන් නිවන් ලැබෙනවා නෙමෙයි. සමත භාවනාව නිවන උපනිශ්‍රේ වෙන. සමත භාවනාවෙන් මුවහත් වූ නුවණේ යතුව විදර්ශනා කළ යුතුය. විදර්ශනා භාවනාවේ ප්‍රවේද රාශියක් තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවානේ විදර්ශනා භාවනා ඔක්කොම 21ක්. එයින් ආනාපාන සතියයි කායගත සතියයි දෙකේ සමත වශයෙන් ගිහින විදර්ශනාවට හැරෙනවා. නමුත් භාවනා 21ක් තියෙනවා විදර්ශනා. ඒ හැර ස්කන්ධ විදර්ශනා, ආයතන විදර්ශනා, ධාතු විදර්ශනා තවත් බොහෝ ක්‍රම තියෙනවා. විදර්ශනාට බැහැ ගැනීමේ දොරටු රහසක් තියෙනවා. හැබැයි ඒ හැම එකකින්ම පළමුවෙන් කෙරෙන්නේ නාම රූප පරිච්ඡේදය. ඒකට කියන්නේ ditthi visuddhi කියලානේ. නාම රූප පරිච්ඡේදය. ඒ කියන්නේ මම මාගේ කියලා අපි තදින් බැඳගෙන ඉන්නේ මේ ආත්ම භාවය වෙන් කරලා බලමු. මේ අපේ ශරීරය තියෙන රූප කොටස් වෙන් කරලා බලමු. නාම කොටස් වෙන් කරලා බලමු. දැලුවම කෝ කුජලියක් නෑනේ. නාම රූප දෙකක් නේ. ස්කන්ධ පහක් නේ. ආයතන 12ක් නේ. ධාතු 18ක් නේ මේ තියෙන්නේ. තවත් දුරට බෙදලා බෙදලා බලනකොට මෙන්න රූප කොටස් 27ක් එක ශරීරයක. එක ශරීරයක රූප කොටස් 27ක්. ඒකම නාම කොටස් වශයෙන් මෙන්න සිත් මෙන්න ඡායසක ධර්ම 52ක්. ඇත්ත වශයෙන් බැලුවාම එවා බෙද බෙදාර අවුල් වෙච්ච නූල් බෝලයක් ලෙහෙල ලෙහෙල බලන්න වාගේ බලන්න පුළුවන්. මේ විදිහට බැලුවමකෝ සත්‍යයක් නෑ, කුජලියක් නෑ, ආත්මයක් නෑ, මම කියා කෙනෙක් නෑ, ස්ත්‍රියක් නෑ, පුරුෂයෙක් නෑ, නාම රූප ගොඩක්. මෙන්න ධිට්ඨි සුද්ධි. ඒක ලබන්නට අර සමත භාවනාවෙන් තීනු වූ නුවණ අවශ්‍යයි. ඒක තමයි සමත භාවනාවෙන් විපස්සනාට ලැබෙන උපකාරය. සමාහිතෝ භික්ඛවේ යකා භූතං පස්සති ප්‍රජානාති කිව්වනේ. සමාහිත පුද්ගලයා තමයි සත්වාකාරයෙන් විදර්ශනා ඥාණයෙන් දකින්නේ. ඉතින් මේ ධික්විසුද්ධිය ලබාගෙන ඊට අනතුරුව බලනවා පටිච්ච සමුප්පාද ක්‍රමය. ඒකෙන් කියන්නේ අතීත අනාගත වර්තමාන තුන් කාලයේම හේතුඵල සම්බන්ධතාව බලනවා. හේතුඵල සම්බන්ධතාවනේ පටිච්ච සමුප්පාදය. මේක බලනකොට තුන් කාලය ගැන සැක සාංකා දුර වෙන. මේ අද තියෙන නාම රූප පරම්පරාව තමයි ඉස්සරහ තිබුණේ. අනාගතයටත් මේ නාම රූප පරම්පරාව කියලා තුන් කාලයේ පිළිබඳ ආબોධයක් ඇතිවීමෙන් සංඛා විතරණ විසුද්ධිය ලැබෙනවා. එයින් නවතින්නේ ඊළඟට මේ නාම රූපයන් නැවත නැවත බලනකොට මෙන්න බිඳි බිඳි බිඳි බිඳි යන ආකාරයේ දකින උද්‍යාවිය ඥාන. උද්‍යාවිය ඇති වෙන. මේ උද්‍යාවිය ලැබෙනකොට ඒකට කියන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඒ කියන්නේ උද්‍යාමිය තියෙනකොට ආලෝකයේ ප්‍රීතියේ පස්සද්ධිය වගේ කරුණ 10ක් ඇති වෙනවා. ඒ කොහොම විදර්ශනාවට හරවන? විදර්ශනාවට හරවලා නියම මාර්ගය තෝරගන්න. ඊළඟට මේ සමා භාවනා කරන සිතක් නුවණ චිත්තචෛසික ධර්ම බිනිබිනි යන හැටි අනිත් සිත් වලින් බලනවා. ඉතින් ඒ බලනකොට භංගානුපස්සනා ඥානයේ පටන් විපස්සනා ඥාන 8ක් එතන වැඩෙනවා. ඔය විදිහට ඉදිරියට යන අවස්ථාවට කියන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි. ඉතින් මේවා එක දවසෙන් එක තත්පරයෙන් සිද්ධ වෙන්නත් පුළුවන්. නැත්නම් බොහෝ දවසක් විහෙස වීමෙන් අනුගමනය කිරීමෙන් ලැබෙන්නත් පුළුවන්. ඒක සමාග පාරමිතා හැටියට. ඉතින් ඒ විදිහට ගිහිල්ලා සංඛාරකේඛ ඥානයටපත් වූ පුණ්‍යවන්තයා ඒකම නැවත නැවත වඩද්දී සමාගි ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම මාර්ගාංග ධර්ම විසද සුවිසද වෙච්ච අවස්ථාවේදී සෝවාන් මාර්ග චිත්ත වීතිය පහළ වෙනවා. සෝවාන් මාර්ග චිත්ත වීතියේදී කවදාකවත් සිහිනකින් වත් නුදුටුවා වූ සාන්ත ලක්ෂණ නිර්වාණ ධාතු අරමුණු වෙනවා. ආරි සත්‍ය හතරම දැකගත්තා වෙනවා. සංසාරයේ ආත්ම හතකට සීමා වෙමින් සංසාරේ කෙටි වෙනවා. ඉන්නවතින්නේ ඊළඟට නැවතත් උද්‍යාමයේ ඥානයේ පටන් විපස්සනා ඥාන වඩාන යනකොට මෙන්න දෙවෙනි මාර්ග චිත්ත වියකී පහළ වෙනවා. එතෙන්දී අවදානික කුස්ලේස ධර්මයන් තුනී වීම නිසා කාම භවයේ එකවරකට වඩා නූපදින තත්ත්වයට පත් වෙනවා. ඊළඟට තුන්වෙනි නැවතත් විපස්සනා කරන තුන්වෙනි මාර්ග වීතිය පහළ වෙනවා අනාගාමී. එකලස් කාම භූමියේ නැත් උත්පත්තියක් නොලබන හැටියට ඕරම් භාගයේ සංයෝජන පහම විනාශ වෙමින් එතුමා අනාගාමි මාර්ගඵලයෙන් නිවනටපත් වෙනවා. තවත් උද්‍යාමයේ ඥානයේ පටන් විපස්සනා කුළු ගන්නවා ගියාම හතරවෙනි මාර්ග චිත්ත වීතිය පහළ වෙනවා. සීලෝම ආශ්‍රව ඕග යෝග නීවරණ ග්‍රාන්ත පරාමාස උපාදාන ආදී නමින් හඳුන්වන ඉතිරි වූ 1500ක් වන සීලෝම ක්ලේශයන් ප්‍රහාණය කරමින් අහසේ දිස්වෙන වලාගබින් මුත් කුංසඳ මණලක් වගේ එහෙම නැත්නම් සරත් කාලයේ අහසේ දිස්වෙන සූර්ය මණ්ඩලය වගේ දීප්තිමත් ප්‍රඥා ආලෝකය ඇතිවලා නැවත කවදාකවත් ඉපදීමක් ජරාවක් ව්‍යාධියක් මරණයක් ශෝක පරිදේව දුක් දෝමනස් උපායාස ආදියක් නැති අජාතියජර අව්‍යාදි අමෘත අශෝක අනුපායාස සාන්ත නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න. ඒකයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මෝ මාර්ගයේ නිමාව. මෙන්න මේ තත්ත්වයට පත් වෙන්නයි අපි බෞද්ධ වුනේ. අපිට පින් තිබුණා දෙව්ලෝ යන්න අපි ගියේ නැහැ. අපිට පින් තිබුණා යුරෝපාදී රටවල ගිහින් කෝටි ගණන් සම්පත් ඇතුව මෙලොවට පමනක් සැප විඳලා පරලොව අපායට යන්න අපි ඒකට ගියේ නැහැ. මනු ලංකාවේ වුණත් බෞද්ධයන් නොවන කෝටි ගණන් සම්පත් ඇති තැන් තියෙන අබෞද්ධ නිවෙස් අපි ඒවට ගියේ නැහැ. අපට පින් තිබුණා කල්යාණ මිත්‍ර දෙමව්පියන් අතරත උපතින්ම සම්මාදිට්ඨියෙන් යුතුව බුද්ධ ශාසනයෙන් කරණිලන්නේ සුදුසු ජීවිත වාසනාවක් ලබා. ඒ වාසනාව අපට ලැබිලා තියෙනවා. ඒ වාසනාව දුන්නේ දෙමව්පියන්ද බුදුබාම ලැබේවා කියලා අපි පින් දෙන්නේ තෝ. මෞපියන්ගේ පිහිට නිසා තමයි අපි සදා බෞද්ධයන් වෙලා ඉන්නේ. මෙහෙමයි වඳින්නේ, මෙහෙමයි සාදු කියන්නේ, මෙහෙමයි নমස්කාර කියන්නේ, මෙහෙමයි මල් පූජා කරන්නේ ඔක්කොම අපට උගන්වන්නේ දෙමෞපියෝ. වාඩි වෙන්නේ නැහැටි, ඉඳා ගන්න නැහැටි, අනුභව කරන්න නැහැටි, බුදුන් වදින නැහැටි, සීල් ගන්න නැහැටි අපට උගන්වන්නේ දෙමෞපියෝ. දෙමෞපියන් හදා දුන්න ආත්මභාවයේ තුලිනුයි අපි මේ නිවන් මඟ ගමන් කරන්නේ. දෙමෞපියන් අපි ඉෂ්ට දේවතාවුන් වහන්සේලා. ජීවත් වෙන දෙමව්පියන්ට අප දෙවියන්ට බ්‍රහ්මයන්ට තෙරුවන්ට මේ සලකන්න ඕනේ. පරලෝකයේ දෙමව්පියන්ට ඒ වාගේ පින් පමුණුවමින් අපි කළගුණ සලකන්න ඕනේ. අපේ අනාගත පරපුරටත් ඒ ධර්ම වාසනාව වැඩි හිටියන් ඇටිට බෙදා දෙන්න ඕනේ. එතකොට මේ බුද්ධ ශාසනය ලබන්න තියෙන උපරිම අර්ථය වෙන්නේ මේ කියන රහත් මඟ නුවර. එසේ නැත්නම් මතු අනාගතයේ පසේ බුද්ධත්වය ලෝතුරා බුද්ධත්වය තමා පතන උතුම් බෝධි ඥානයක් සාක්ෂාත් කර ගන්නට නම් අත්ථ දීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණ අනඤ්‍ය සරණා කියන මේ දහම් පදයන් පිර සිහි කරන්න ඕනේ. ලෝකේ බොහෝ දෙනෙක් දෙවියන්ට යාඥා කරනවා පිහිටක් ලබා ගන්නට. නමුත් යාඥා නොකලත් සමාගයේ පිහිට සමාවෙත තියෙනවා. සමාහාරයේ සීලේක පිහිටා ඉන්නවා නම් සමාහාරයේ අර සති සමාධි ඥාන වැඩනසේ යම්කිසි භාවනා මනසකාරයක් පුරුදු කරගෙන යනවා නම් ඊට වඩා පිහිටක් අපට අවශ්‍ය නැහැ. ධම්මෝවා මේ රක්කති ධම්මචාරින් කියා ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිසයි දේශනා කළේ. එනිසා අප ලබාගත් මේ ආත්භාවයේ වාසනාවන්තයි. මේ ලබාගත් ආත්භාව තුලින් මේක වඩා උසස් භාවයට පත් වෙලා අපි ඊළඟ භවයට සංක්‍රමණය වෙන්නට ඕන. ජෝති ජෝති පරායන වෙන්නට ඕන. ලෝතුරා බුදුරජාණන් වහන්සේ සත්තාදී මනුෂ්‍යයන්න් කියන්නේ ඒක නිසා. මෙලවාර්ථය, පරලවාර්ථය, නිර්වාණ පරමාර්ථය කියන ත්‍රිවිධ අර්ථයට උන්වහන්සේ අනුශාසනා කරනවා. මෙලවාර්ථය අපට දැන් සාක්ෂාත් කරගන්න පුළුවන්. පරලවාර්ථය අපි සාක්ෂාත් කරගන්නටයි මේ වැය. ඒ වගේම පරමාර්ථ නම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්න ඊට වඩා අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ දීර්ඝ දේශනාව හරියට මුතු වැලක් මැණික් වැලක් ගොතන්නක් ගොතන්නක් මෙන් ආගෙන ඉන්නවුන්ගේ හිත සමාධිමත් කරවමින් දෙසු දේශනාව සානේදී 20,000ක් භික්ෂූන් වහන්සේලා සිව් පිළිසිඹියා ඥාන ලාභීව අරිහත්ත්වයට පත් වේවා. සැස සිටේ ජනකාව අතර ලක්ෂ සංඛ්‍යාත ජනකාවක් මඟඵල නිවන් ලැබුවා. දෙවි දේවතාවන් අතරත් එසේ විශාල සංඛ්‍යාවක් මඟඵල නිවන් ලැබුවා. මේ දේශනාව චක්‍රවර්ත සිංහනාද සූත්‍රයයි. මේ දේශනා පැවැත් වූ සරුවඥන් වහන්සේ අවුරුදු 80යි ජීවත් වුණේ. අවුරුදු 80ෙන් උන්වහන්සේ පිරිණි වුණා. ජීවත් වෙන කාලයේදී 45 අවුරුද්ද මුළුල්ලේ දෙසූ අමා දහමින් සූවිසි ආසංකේය 60 කෝටි 50 ලක්ෂයක් දෙනාට නිවන් අවබෝධ කෙරේ. උන්වහන්සේ එසේ ලොවට වැඩ සැලසලා දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කරමින් බැබළුණු සූර්ය මණ්ඩලයේ බැස ගියාක් මෙන් සඳ මණ්ඩල බැස ගියාක් මෙන් මහසේ පිරිනිවුණ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ කොම සුරුදාන් වුණා. 89 ව්‍යංජන ලක්ෂණ යාම ප්‍රභා කේතුමාලා අලංකාර සවනග්ගන බුදුරැස් අතුරුදාන් වුණා. සංස්කාර අනිත්‍යයි නේද? අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක ආදී මහ රහතන් වහන්සේලා පිරිනිවුණා. සංස්කාර අනිත්‍යයි නේද? සසෝ මාර්ගපාලා බුතුමන් ස්වර්ගස්ත වුණා. සංස්කාර අනිත්‍යයි. සජයමෙතියන් මෙතියමෙති ආදී ප්‍රභූවරයන් සහිත ඒ කාලේ කෝටි ප්‍රකෝටි ගණන් ජනතාව සියල්ලෝම කර්මාරෝපෝ පරලව ගියා. විහාරස්ථාන රාජධාන උයන් පුකුණු මාලිගා නෂ්ටාවශේෂ වුණා. සංස්කාර අනිත්‍යයි නේද? මේ විදිහට අතීත අනාගත වර්තමාන තුන් කාලයට ඇති හිත ඇති හිත නැති සෑම සංස්කාරයක්ම ඇති වෙනවා නැති වෙනවා අනිත්‍යයි. ඇති වීම නැති වීම දෙකෙන් නිරතුරු පෙළෙනවා දුකයි. කැමැති කැමැතිසේ නොපැවති යනවා අනාත්මයි. ත්‍රිලක්ෂණයට යට සීල සංස්කාර දුක්ඛාරි සත්‍යයි. දුකට හේතු වන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි. දුක සමුදයක් නැති ශාන්ත නිවන නිරෝධාරි සත්‍යයි. නිවන අවබෝධ කර ගැනීමට වැඩි යුතු වන ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට දීර්ඝ කාලයක් ප්‍රෝදානාදී පාරමී දෙලින් මේ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර සාන්ත අමා මහ නිවනට වැඩියා. සතර දුක් තරණය කළ, කෙලෙස් කිනි නිවා හදවතින් සැනසෙමු උදාගත් කළ මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිතකා වචනේ කිදුරින් සමපල්ලි අපේ ගෞරවයේ නමස්කාරය වේවා. අපට ජීවිතයේ පුරා කරන සීල කුසල ධර්මයන් පාරමී බාට පැමිණ සතු අධිගම ඥානයන්ගෙන් සාන්ත නිවන් සුව සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මාතෘකා කළ දේශනානුසාරයෙන් අපි කෙටි භාවනාවක් කියලා දෙමු. මෙතන සඳහන් වන දස කුසල සමාදානයෙන් ලෝකයේ සත්‍ය අපිරුණේ ඇති. දස කුසල සමාදානෙන් වැඩුණේ ඇති. ඒක නිසා අපි නිරතුරුවම දස කුසල සමාදානයේ දෙන්නට ඕනේ. අපි පංචයේ සමාදන් වන්න වාගේ නිතිපතා මේක සිහි කරන්නට ඕනේ. එකමනක් නෙමෙයි සසර වසනාතුරු අර පිරිහීමේ දොරටු වෙන දස කුසල ධර්මයක් දස අකුසල ධර්මයක් සිහිනකින්වත් අපාතින් සිද්ධ නොවේවා කියලා අපි අදිෂ්ඨාන තබා ගන්න ඕනේ. සල්ගල වැඩි හිටියේ බෝවත්තේ හේමාලෝක ස්වාමින් වහන්සේ නිබන්ධනය කළ භාවනා වගන්තියක මෙන්න මෙහෙම තියෙනවා ලස්සනට දස කුසල සමාදානයි. සම සතුන් වෙත මෙත් කුලුණු උපදවා සත්ත්ව හිංසාවෙන් වලකින්නෙමි අං සතු දෙය වස විසක් මෙන් සලකා අවංක භාවයේ පුරුදු කරන්නෙමි නොකැලැ නොකෙලිටි පිරිසිදු චරිත ඇත්තෙක්ව මදයට හා ප්‍රමාදයට හේතුවන මද්‍යපානයෙන් සදහට වලකින්නෙමි. සත්‍යගරුක වූ මම කිසි විටකත් බොරුවක් නොකියන්නෙමි. කේලාම් බස්චීමෙන් වැලකි සමගිදම් වඩන කතා ඇත්තෙක් වන්නෙමි. මෘදු මොලොක් ප්‍රිය වූ සිනිඳු වචනම පාවිච්චි කරන්නෙමි. වචනයෙහි අගය දන්නා වූ මම නිසරු හිස් වදන් නොදොඩන්නෙමි. දැහැමින් සපයාගත් තමන් සතු දෙයින්ම යැපෙන්නෙමි. එයින්ම සැනසී අන් සතු දෙයට ආසානු කරන්නෙමි. කිසි කලෙක කිසිවෙකුට දුකක් නොම වේවායි පතන්නෙමි. කලි ගැනීමට නොගොස් මෛත්‍රී වඩන්නෙමි. වැරදි දෘෂ්ටි වලින් අත මිදී සම්‍යක් ප්‍රඥාව දියුණු කරන්නෙමි. බොහොම කැටි, බොහොම සරලයි. මේ වාගේ තමන්ගේ බහට, තමන්ගේ වචනයට, තමන්ගේ හිතට ගැළපෙන වගන්ති අදිස්ථාන හැටියට අපි පුරුදු කරන්නේ කොහොමද? මේක බොහොම වැදගත් වෙනවා. ඉතින් මේ විදිහේ අදිස්ථාන අපේ සිත්ති දරා ගන්න අතරත ගලන ගඟක දේ දහරක් වාගේ අපේ සිත ගලාගෙන යනවා නිරතුරුව. ඒකට අපි හොඳව වැඩ දෙන්නට ඕන. ඒ පාවීගෙන සිත් පෙළට අපි වැඩක් දෙන්නට ඕන. මොනවද වැඩ? උදේ අවදි වෙනකොට අදිස්ථාන කරගන්න ඕනේ මම අහවල් මානසිකාරයෙන් අද දවසේ ජීවන. අපි හිතමු බුදුගුණ මං අද ඉතිපිසෝගතාවෙන් දවසේ හැම කටයුත්තකේ දෙනවා කියලා අදිස්ථාන කරමු. දාස පුරාම ඉතිපිසෝගතාව. Taman ගැරට බාධාාවක් නොවන හැටියට අනිත් නිස්සබ්ද හැම විටම ඉතිපිසෝගතා සිහි කර කර දවසේ ජීවන. සම්පූර්ණයෙන් බුද්ධානුස්සතිය. එහෙම නැත්නම් මෛත්‍රී භාවනාවෙන් මං අද දවසේ ජීවනවා. ඉතින් මෛත්‍රී භාවනාව කොටසක් තෝරගන්න. ඒ තෝරගත්ත භාවනා වගන්තිය නිරතුරුව නිතර නිතර හිත හිතා දවස ගෙවන සම්පූර්ණයෙන් මෛත්‍රී භාවනා බ්‍රහ්ම විහාර ජීවිතය. නැත්නම් මං අද කරුණා භාවනාවෙන් ඉන්න ඕන. මං අද මුදිතා භාවනාවෙන් ඉන්න ඕන. කැමති එකක් තෝරගන්න. මම අද කායගත සතියේ පිළිකුල් භාවනාවෙන් ඉන්න ඕන. මම අද මරණ සති භාවනාවෙන් ඉන්න ඕන. තමා කැමති භාවනා වගන්තිය තෝරගන්න. ඒකට කියන්නේ ගෝචර සම්පජඤ්ඤය කියලානේ. ගෝචර දැන් අපි කියවන්නේ පියාසතු ගොදුරු බිමේ හැතිරෙන්නේ කියලා. ඒක තමයි පියාසතු ගොදුරු බිම නම් මේ යෝනිසෝ මනසකාරයෙන් අපේ හිත පැවැත්තියි. කුසල ධර්මයක් උඩ හිත පිහිටුවා සිටීම තමයි සතිපට්ඨාන කියන්නේ. එතකොට මේ හැම කුසල චිත්තක් පාසාම සතිය තියෙනවා. ඒ සතිය කුසල චිත්ත පරම්පරාවසෙන් පැවැත්වීම තමයි සතිපට්ඨාන. පියාසතු ගොදුරු බිම. එතකොට අපි කැමතිනම් විපස්සනා භාවනාවකට ඇරෙමු. එම නැත්නම් කැමතිනම් තමක් අලපුරුදු කරන බුදුගුණ මේ බුද්ධ වචනයක් ගන්න. මහා මංගල සූත්‍රයෙන් ගාථාව, සබ්බපාපස ගාථාව, කරණී සූත්‍රයෙන් කක් හරි 10ම හරි මේ වාගේ යම් කිසි දෙයක් නිතර නිතර වර්ජනය කරමින් දාස්. ඉතින් ඒ වෙලාවේ තමගේ හිත බොහෝම පිරිසිදු වෙනවා. තමගේ තර වැඩෙන හිතක් වෙනවා. සතිය වැඩෙනවා, සමාධිය වැඩෙනවා, නුවණ වැඩෙනවා. එපමණක් නෙමෙයි ඒ නිසා තමාගේ සිතේ විශාල සනසුමක් දකින්න ලැබෙනවා. තරහ වෙන්න ඕන අරමුණේ තරහ එන්නේ නැහැ. බය වෙන්න ඕන අරමුණේ බය එන්නේ නැහැ. සැටි ගන්න අරමුණේ සැටි ගන්නේ නැහැ. ඒ වගේම සිහි මුලා වෙන අරමුණේ සිහි මුලා වෙන්නේ නැහැ. ලෝභ කටයුතු, රාග කටයුතු අරමුණේ ලෝභයක් රාගයක් උපදින්නේ නැහැ. ඒ වගේම කනගාටු වෙන තැනදී කනගාටුවක් ඇති වෙන්නේ නැහැ. ශෝක වෙන තැනදී ශෝක වෙන්නේ නැහැ. හඬන තැනදී හඬන්නේ නැහැ. මේ මක්නිසාද තමන්ගේ සිත අවදීන් තියෙනවා. තමන්ගේ සිත නුවණින් පවතිනවා. තමන්ගේ සිත සිහියෙන් පවතිනවා. තමන්ගේ සිත සමාධියෙන් පවතිනවා මේ මානසිකාරය තුළ. මේක තමයි අත්තාහි අත්තනෝනාතෝ. අත්ත දීපා භික්කවේ විහෙරති කිව්වේ මේකයි. හැම විටම තමාට තමා පිහිටක් හදාගෙන ඉන්නවා. 33 කෝටියක් දෙවියන්ගේ පිහිට අවශ්‍ය වෙන්නේ නැහැ එතකොට. 33 කෝටියටත් වැඩි දෙවියෝ අපිදහා බලයි එතකොට. ඒ මක්නිසාද අපේ හිත පිරිසිදු නිසා. හිත පිරිසිදු තැනටයි පිරිසිදු ඇත්ත වෙන්නේ. දෙවි දේවතා පිරිසිදුයි. පිරිසිදු දෙවි දේවතා එන්නේ පිරිසිදු තැනටයි හිත අපිරිසිදු නම් එන්නේ නැහැ. ඒක නිසා දෙවි දේවතාවන් අපේ හද මැඳුරට වඩීවි. අපි හිත පිරිසිදු කරනකොට. එපමණක් නෙමෙයි. ඒ දිනපතා මේ විදිහේ යෝනිසු මානසිකාර පුරුදු කරන යනකොට අපට ඉඳ ලැබෙන හැටියෙන් මූල කර්මස්ථානයක් ගන්නවා. අපි තුන් ආනාපාන සතිය කියලා ආනාපාන සතිය ගන්න. ආනාපාන සතිය විනාඩි 10ක් වඩලා බලමු. අර දිගට හිත පුරුදු කරපු නිසා ඉතා ශනිකව හිත සමාධිය වෙනවා. අයි හිත පුරුදු වෙලා තියෙනවානේ යෝනිසෝ මනසකාරයෙන් හිත අපරිසිදු වෙලා නැහනේ. ඒක නිසා වහාම හිත සමාධිගත වෙනවා. ඉතින් තමා කැමතිනම් ධ්‍යාන මට්ටමට හිත ගෙන යනවා. කැමතිනම් විදර්ශනාවට හැරෙනවා. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේගේ උපදේශ මාලාව මොනතරම් පුදුමද, මොනතරම් සරලද, මොනතරම් ප්‍රයෝජනද, මොනතරම් අර්ථවත්ද. ඉතින් අපි හිතනවා මේ භාවනා කියන එක හිමාල වනාන්තර වගේ දුරස්තර තියෙන දෙයක් කියලා නෑ. අපි ළඟම තියෙනවා. අපටම පුළුවන් මේක අපි හොඳ ගුරු උපදේශ ඇතුව කරමු. ඉතින් මේක වඩමු. මේ බුදු සසුනේන් පල නෙලන්ට අපි උත්සාහවන්ත වෙමු. බාල මහලු තරුණ හැම කෙනෙකු මේවා අනුගමනය කරනවා නම් බුදු සසුන බැබලෙනවානේ. විශාල තරම් වල බුදු සසුන බැබලේවා කියලාට බැබලෙන්නේ නෑනේ. බැබලෙන්න නම් අපේ හිත තුළ බුදු සසුන බබළුවන්නට ඕනනේ. මෙන්න මේක නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදේවස නිතර වැඳපුදා ගනිමින් උන්වහන්සේගේ ආශිර්වාදය ලැබමින් උන්වහන්සේගේ උපදේශයේ තේක නමමින් අපේ මේ උතුම් ජීවිතයෙන් උතුම් කාලයෙන් උතුම් සාසනයෙන් මේ වැඩ ගැනීම සඳහා අපි අප්‍රමාද වෙමු. දා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දිනපතාම දේශනා කළේ අප්‍රමාදේන වික්කරේ සම්පාදේත කියලායි. එළඹ සිටි තී නුවණින් අප්‍රමාද පිළිවෙත් සම්පාදනය කරත්වා මේ අති උත්තරම බුදුබණ පදය අපි සිහිපත් කරමින් මේ ලද උතුම් බුද්ධ ශාසන කාලයේ තුලදී මින් ඉදිරියට කවදාකවත් සතර ආපායට නැති සුගතියේ සුගතියට යමින් පාරමිතාවෙන් පාරමිතාවට යමින් නිවන් මඟ ගමන් කොටගෙන කෙලවර බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී වදාළ අති ශාන්ත ප්‍රණීත වූ ලෝකෝත්තර අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු. දැන් කාල වේලා ඉක්ුත් වෙලා ඇති. අපි මහත්මයා කියලා වෙලා බලන්නත් එපා කියලා දැනු දෙලි. බොහෝම සාන්තව වෙන පිටට සමන් දුන්නා. ඉතින් මේ වේලාවේ හැටියට මේ මහත්මයලා මට හෙට දවසත් දානි සඳහා ආරාධනා කළා. මම බොහෝම කරුණාවෙන් ඉල්ලා හිටියා. මට ගොඩාක් වැඩ තියෙනවා මේ කාලේ නිසා මට අවසර දෙන්න ආද අපෝ වදින්න කියලා. ඉතින් මහත්මයා බොහෝම කරුණාවෙන් ඒක අනුමත කළා. අපි රෑම හරි වඩම්මලා දෙන්නම් ආපසු. ඒ ගැන අපි බොහෝම කෘතඥ වෙනවා අපට අවකාශ ලබා දීම ගැන. දැන් මෙතෙක් වේලා ගල්දුව ආරණ්‍ය සේනාසනියට සැතපුම් 56ක් තරම් ගෙවාගෙන ගිහිල්ලා ධර්ම දේශනාවට වැඩම කරවාගෙන ආවා. එන අතරත් ධර්ම සාකච්ඡාදී යෙදුණා. ඉතාම ගෞරවයෙන් පාදවා පාපසදාම උඩුවියන් බැඳ පීවෙලියලා අසුන් පනවා වඩා හිඳුවා ගිලන්පස පිරිනමා වැඳ නමස්කාරයෙන් සීලේක පීඨා ධර්ම ශ්‍රවණය කළා. ඒ මේ කුසල සම්භාර ධර්මය අවුරුදු 8කට පෙර අභාවප්‍රාප්ත වූ පින්වත් විජේසේකර මහත්මයාගේ දයාබර පියාණන් වහන්සේටත් අවුරුදු 9කට පෙර අභාවප්‍රාප්ත වූ ගුණවත් ඥානියන් වහන්සේටත් තවත් පරිලෝකීය යම්තාක් ඥාති බන්දු පිරිසක් එක්කත් ඒ සමටත් ඒකාන්තයෙන් අත්පත් වේවා. ඒ කුසලානිසංස බලෙන් අවපිය දෙදෙනා ඇතුළු සීලම ඥාති බන්දු පිරිස සුගති සංඛ්‍යාත සම්පත් විඳ කෙලවර පැතු බෝධියෙන් අජරාමර සාන්තේ අමා මහ නිවන් සුව ලබත්වා ආශ්‍යාකින් පමුණු. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලය සාදරයෙන් සමාදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මේ පින අනුමෝදන්ව සම්මා සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මේ නිවසට මේ පින්වත් සැමට ධාර්මික දේව ආරක්ෂාව සලසා දෙත්වා සතු බෝධියාන වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණු. හිතවත් මැදහත් අහිතවත් සෑම සත්වයන්ටත් මේ පන්නිපිටියේ ප්‍රදේශ වාසීන්ටත් අවත ගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සියලු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්වයාටත් මේ පින්වත්පත් වේවා. සම සත්වෝ සම කල්ලි සහ පිරිවරින්ම නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා තෙරුවන් සරණ වේත්වා නිවන් මඟ ගමන් කෙරේත්වා ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් තමයි. කලගුණ සැලකීමේ සීරසින් මේ ධර්ම දානමේ පින සිද්ධ කර ගැනීමිනුත් ධර්ම ශ්‍රවණ ධර්ම දාන සංඝෝපස්ථාන ආදිවාසීන් ධර්ම පූජා පැවැත්වීම ආදිවාසීන් සිද්ධ කරගස්සකල කුසල සම්භාර ධර්මයාගේ ආනුභාවයෙන් බුද්ධාගේ රත්නත්‍රය අනුභව බලයෙන් දිවි මණ්ඩලයේ රැකවරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ පින්කම සංවිධානය කරගත් පින්වත් විජේසේකර මහත්මයා මනෝනා මහත්මිය දරු දෙතන ඇතුළු පවුලේ සමටත් එවැගේම මව්පස පියපස ඥාති මිත්‍ර සමටත් මේ සහභාගී වන හිතයිසේ සියලු දෙනාටත් එත දවසේ මෙම ස්ථානයේ වැඩම කරන පූජනීය ලංකාද්වීපයේ සංඝරත්නය තුළ මුදුන් මලකඩක් යන ඇති පූජනීය අග්ගමහා පඬිතුක බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක මාහිමියන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයටත් සාදුකියා සිත් පාදවා ගන්න සමටත් මෙලව වශයෙන් සකලාන්තරායේ ਸਰවෝපද්දරයන් නිවාරණේ වේවා ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා සතවර්ෂ කාලයක්ම දීර්ඝාස ලැබේවා සබන පීවරක් පහ සාම රත්නත්‍රයේ සතු සූවිසි මහා ගුණයේ අසීමිත ආරක්ෂා නිරතුරුව ලැබේවා සජුන්ගෙන් සරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් රසවිසින් අවියාවුදෙන් මිනිස්ය අමනුෂ්‍යයන්ගෙන් ත්‍රිසංගත සතුන්ගෙන් සීතලෙන් උණුසුමින් බඩගින්නෙන් පිපාසයෙන් නැසි මදුරුවන්ගෙන් අව්‍යශසුනම් විසකුරු සර්පාදීන්ගෙන් වාතපිතසෙම තුන්දුසින් රාග දෝෂම වූ උපක්ලේශයකින් උපපීල කුපාඡේදක විපාක වාරයකින්වත් වියක් ඇති ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් රෝමෝද්ගමනයක් ආපදාවක් හිංසාවක් පීඩාවක් වියසනයක් සිහිනකින්වත් නොම වේවා කාසිත පීඩාදයක් නොවේ කායික මානසික සැනසීම වැඩේවා ගුණ නුවණින් ධන දාන්නින් යස ඉසුරින් ආයු වර්ණ සපබල ප්‍රඥාවෙන් ත්‍රිශික්ෂාවෙන් සියුබම විහෙරණින් සතර සංග්‍රහ වස්තුයෙන් දස පාරමිතාවන්ගෙන් කූරුපසේ චන්ද්‍රයාසේ දිනින් දින දිනුවොත පැමිණේවා ඒක පීත ධර්ම ශ්‍රවණී කිරීමෙන් ਸਰව අප්‍රකාරී සිඳු කරගත් කුසල් බැලින් සෑම දිනාගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේ දෙලොව ජයගෙන සතෝ බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සෝකිනිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගනි අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායින චත්තාරෝ ධම්මා වන්දං කියායුවන් සුඛං බලං ආයුරාෝග්‍ය සම්පති සංඝ සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති ඉමිනාතේ සමිජ්ජතු ධර්මානුශාසනා පැවැත්වු දේශක ආනන්ද වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ